บุญดังบุญดังบุญดังวันเดดัมมังดัมมังดัมมังวันเดสังฆังสังฆังสังฆังวันเดบุญดังดัมมังสังฆังวันเดบุดุสารเณเวว่าสัทธัมสารเณเวว่าสังฆสารเณเวว่าเมตุงสารนิงจายเมวีวานกาวโรนีย์มหาสังฆราชินอวสรัยสเนหวัตนีอาดัตบบาลาปุรุตวานีลอสแองเจลิสบาวดิวิหารสถานินสิทุเครนสูตรธรรมเดชนามาลาวิหีอาดัตนิมิตเดชนาวัตเอหุงคันดีมัตไตධර්ම දේශනාව ආරම්භයේදීම අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපේ සිත පිහිටුවා ගනිමු. මේ ලෝකෙට මහත් ශාන්තියක් වුණු අරහන් ආදී නික්ලේශී බුදුගුණ වලින් සමන්විත මෛත්‍රියෙන් සහ ප්‍රඥාවෙන් සිය සිත ඉහළටම දියුණු කරපු ඒ උත්තරම මනුෂ්‍ය රත්නය මගේ සිතේ දරාගෙන ඒ බුදුරජාණන් වහන්සේ සරණ ගොස් ඒ බුදුරජාණන් වහන්සේ මට ආරක්ෂාවක් රැකවරණයක් වේවා කියන ප්‍රතුමෙන් අපි බුදුන් සරණ යමු. ඒ බුදුරජාණන් වහන්සේගේ චිත්තසංතානෙහි ජනිත වෙලා දළදා වහන්සේගේ ස්පර්ශය ලැබලා මේ ලෝකේට වසර 45ක් දේශනා කරපු 84,000ක් ධර්මස්කන්ධය ශ්‍රී සද්ධර්මය ලෝකයාගේ දුක්ගිනි නිවන් ආවෝ මේ උතුම් සදහම් ඔසුව මගේ ජීවිතයට ආලෝකයක් වේවා රැකවරණයක් වේවා. ඒ උතුම් සද්ධර්මයේ පිළිසරණ කොට වාසය කළ බුදුරජාණන් වහන්සේ සරණ ගිය සරියුත් මුගලන් ආදී ඒ නික්ලේශී මහා සංඝ පරපුර මගේ ජීවිතයට ආලෝකයක් වේවා ආදර්ශයක් වේවා ආශිර්වාදයක් වේවා. ඒ උතුම් සංඝ රත්නය මම සරණ යමි. බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නය මගේ ජීවිතේ හැම මොහොතකම මට රැකවරණයක් පිණිස වේවා. මා සිදු කරන හැම කටයුත්තකදීම මේ උතුම් රත්නත්‍රය මා පෙරමුණේ තබාගෙන නිරතුරුව කටයුතු කරනවා. මගේ මේ ජීවිතය ආලෝකීය සඳහාත් සසර ජීවිතයේ සුවපත් භාවය සඳහාත් සසර දුකින් සපුරා නිදහස් වීමටත් මේ උතුම් රත්නත්‍රය මගේ ජීවිතයට රැකවරණයක් ආශිර්වාදයක් වේවා. හොඳයි පින්නතුනි, අපේ නිරතුරු ආරක්ෂා කරන නිත්‍ය සීලය අපි අදිස්ථාන කරගනිමු. ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා, සොරකමින් වෙන් වෙලා, වැරදි කාම සේවනයෙන්, බොරු කීමෙන් සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වෙන්ව මේ ගත කරන උතුම් සිල්වන්ත ජීවිතය මගේ දිවි මඟට ආලෝකයක් වේවා. මා සිද්ධ කරන ආධ්‍යාත්මික ගමන් මඟ වඩ වඩාත්ම වීරියෙන් ගෙන යන්නට මේ උතුම් සීලය මගේ ජීවිතයට ආලෝකයක් වේවා. ඒ සීලය මම අදිස්ථාන කරගන්නවා. හොඳයි පින්නතුනි, අප මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරිපිට තැන්පත් කළ තියෙන මල් පහන්ස වඳ දුන් ගිලන් ප්‍රසාදයෙන් යුත් මේ සියලු පූජා ද්‍රව්‍යයන් අප සරණ ගිය ඒ උතුම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා උන්වහන්සේගේ අරහන් ආදී නික්ලේශී බුදුගුණයට උපහාරයක් පිණිස වේවා කියලා අපි සාදු කියලා මුලින්ම බුද්ධ පූජාව පූජා කරමු. සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි, අපේ විසිරිලා තියෙන සිත එක අරමුණකට ගැනීමක් වශයෙන් අපි මද වේලාවක් මෙත් සිත වඩමු. ඔබ සිටින ස්ථානයේ ඉඳලා ඔබේ නිවස, ඔබේ ගම, නගරය, ප්‍රදේශය, රට, මේ මුළු මහත් පෘථුවිය, සෞරග්‍රහ මණ්ඩලය, මේ මන්දාකිණිය, විශ්වය, මේ හැම තැනම වාසය කරන මිනිස් නොමිනිස් හැම දෙනාම සුවපත් වෙත්වා. මේ විශ්වයේ සිටින බොහෝ දෙනා දුක් පීඩා විඳින්මින් ඉන්න සත්‍යයන්. ඒ බොහෝ දෙනා අතීත ගත ආත්ම භවවලදී මගේම අම තාත්ත වෙලා මට උදව් කරපු අය, මගේම දරුවන් වෙලා සහෝදර සහෝදරියන් වෙලා සාම්‍ය භාරයවන් වෙලා හිටිය අයයි මේ විශ්වයේ හැම තැනම සිටින්නේ. ඒ හැම දෙනාම සුවපත් වෙත්වා කියන පැතුම අපට එක වේලාවක් පුහුණු කරමු. මෙම නිවසේ පටන් මෙම ගම නගරය ප්‍රදේශය ජනපදය රට මහාද්වීපය මේ පෘථුවිය මේ සෞරග්‍රහ මණ්ඩලය ගැලක්සිය විශ්වය ඇතුළු කොට ඇති ලෝවැසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම නිවසේ පටන් ලෝවැසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සියෝ දිසාවැසි දස දිසාවැසි මිනිස් නොමිනිස් මේ විශ්වයේ වෙසෙන සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ලෝවැසි සියලු සත්වයන් මගේම දරුවන්සේ දකිමින් මා ඒ හැමට මෙත් සිතින් සෙත්පදනවා. ලෝකේ කිසිදු කෙනෙක් පිළිබඳව මගේ හිතෙහි අමනාපයක් විරසක බවක් නොවන ලෙස මගේ හිත මෛත්‍රියෙන් මා පුරවා ගන්නවා. මුළු ලෝකයේම සත්‍යයන් එකම මිනිස් කැලක්සේ දකිමින් එකම සත්ව ප්‍රජාවක්සේ දකිමින් ඒ හැම දෙනාගේම යහපත මා ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දෙනාම දුකින් මිදහත් සෙත්වා කියන මෛත්‍රී සිත ඒ කෙරේ කරුණාව මා නිරතුරුව පතුරවනවා. සුවපත්ත්වෙත්වා ගෞරවනීය මහා සංඝරත්න අවසරයි. සදහවත් මේ හැම දෙනාම අදත් බලාපොරොත්තු වන්නේ ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ විසුරුව හැරෙන ධර්ම දේශනා මාලාවෙහි අදක නියමිත මාතෘකාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නට. අද අප සූත්‍ර ධර්ම කීපයක් ඇසුරින් ප්‍රධාන මාතෘකාවක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ සතිපට්ඨානය පිළිබඳව. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම දේශනා අතර අතිශය වැදගත් මාතෘකාවක්, අද ලෝකේ පුරා බොහෝ දෙනෙක් සාකච්ඡාවට භාජනය කළ තියෙන විවිධ ආගමික ගුරුකුල නොයෙකුදී මනෝවෛද්‍යවරුන්, විශේෂඥවරුන් ඇතුළු බොහෝ අය මානසික සුවතාවය සඳහා පුහුණු කරන ප්‍රධානතම ඉගැන්වීමක් වෙයි අපේ අද මාතෘකාවන්නේ. මෙතෙන්දි පිනොතන විශේෂයෙන් අපි බුදුදහමෙහි සතිපට්ඨානය කියන්නේ මොකක්ද කියන කරුණ ගැන මේ දේශනා තුළදී අපි ඉතාම ක්‍රමානුකූලව තේරුම් ගැනීමයි බලාපොරොත්තු වෙන්නේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් ආනාපාන සති සූත්‍රය, සතිපට්ඨාන සූත්‍රය, ඒ වගේම විභංග සූත්‍රය කියන සූත්‍ර අපි උපයෝගී කරගන්නවා. ඊට අමතරව පළ දහමේ නොයෙක් තැන්වලින කරුණවලිනුත් මේ මාතෘකාව පැහැදිලි කරන්නට අපි කරුණ උපයෝගී කරගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වෙන මාවතක්. එක අතකින් අපාගත වීමෙන් වෙන දුකෙන් නිදහස් වෙනටත්, අනිත් අතින් සංසාර චක්‍රයේ තියෙන සසර දුකෙන් නිදහස් වෙලා මේ මොහොතෙම ජරා මරණ ආදී දුක්වලින් නිදහස් වීමට මාවත පැහැදිලි කරන දේශනාවකුයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. අන්නේ මාවතේදී අපේ සමස්ත ආධ්‍යාත්මික ජීවිතයේ සාර්ථකත්වය රඳා පවතින ප්‍රධාන ගුණාංගයක් විදියට සතිමත් බව බුදුදහම තුළ ඉස්මතු කළ තියෙනවා. මයින්ඩ්ෆුල්නස්, අවයානස් ආදී වචන වලින් ඉංග්‍රීසි වලින් භාවිත කෙරෙන මේ දේශනාවෙන් බුදුහාඳුරා අපේක්ෂා කළේ සිහිය පිහිටුවා ගැනීම. කෙටියෙන් කියනවා නම් අපේ කය සහ සිත පිළිබඳව, වඩාත්ම විස්තරාත්මකව කියනවා නම් අපේ කය, වේදනා, සිත සහ සිතවිලි පිළිබඳව අවධානයෙන් සිටීමයි සතිමත් බව කියලා කියන්නේ. ඒක ඉතාම සරල දෙයින් ආරම්භ වෙලා ටිකින් ටික ගැඹුරට විහිදෙන මාවතක් විදියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. වරක බුදුරජාණන් වහන්සේ මහා සාගරයට මේ ශාසන උපමා කළ දක්වන අවස්ථාවේදී මහා සාගරයේ පතුලෙහි ඉතාම වටිනා මිනිමුතු පවතිනවා. අන්න ඒ වගේ මේ සම්බුද්ධ ශාසනයේ නැමැති සාගරයේහි තියෙන අගනා මුතු මිනි විදියට උන්වහන්සේ දේශනා කළේ සතර සතිපට්ඨානය ඇතුළු මේ ආධ්‍යාත්මික ගුණධම්. සතර ඍද්ධිපාද, සතර සම්‍යප්ප්‍රධාන වීරිය, ඉන්ද්‍රිය ධර්ම පහ, බල ධර්ම, බොජ්ජංග හත, ආරසණික මාර්ග, මෙන්න මේ කරුණු තමයි සම්බුද්ධ ශාසනය නැමැති විලෙහි සත්පුරුෂ මනුෂ්‍යයන්ට, නුවණැති මනුෂ්‍යයන්ට ගත හැකි, ලබා ගත හැකි අගනාම මුතු මිනි බවට පත් වෙන්නේ. ආනාපානසති සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම් කිසි කෙනෙක් ආනාපානසතියේ හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබඳව සිහිය දියුණු කරනවා නම් ඒ ආනාපානසතිය නැමැති එකම ධම නිසා සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙනකොට සත්ත්ව බොජ්ජංග වැඩෙනවා. සත්ත්ව බොජ්ජංග වැඩෙනකොට විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා කියලා. එතකොට පින්නතුනි මේ මුළු ධමෙහි කොතනින් ගත්තත් අපේ බලාපොරොත්තුව මේ සතර සතිපට්ඨානෙ ඔස්සේ විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්න. විවිධ ශ්‍රාවකයන්ගේ බුද්ධි මට්ටම අනුව බුදුරජාණන් වහන්සේ වෙනස් වෙනස් දේශනා සිදු කළත් අවසානයේදී අපි බලාපොරොත්තු වන්නේ දුකෙන් නිදහස් වෙන්නට. අනේ ගමන් මගේදී සතර සතිපට්ඨානය පිළිබඳව සුවිශේෂී ප්‍රකාශයක් බුදුහාඳුර දේශනා කරනවා. අනිත් දේශනා ඉගෙනීම් සියල්ලටම වඩා ඉහළ මට්ටමක තියලා සතිපට්ඨානය පැහැදිලි කරනවා. ඒකායනෝ යම් භික්ඛවේ මග්ගෝ සත්තහනා විසුද්ධියා, සත්වයන්ගේ විසුද්ධිය සඳහා සිතෙහි නික්ලේශී භාවය සඳහා ශෝක පරිද්ධවාන සමතික්කමාය, ශෝක පරිද්ධවයන් දුරු කරන්නට, දුක දෝමනස් අනත්තංගමාය, දුක් දෝමනස් ඉක්මවන්නට, ඥායස් අධිගමාය, ඥානය ලබන්නට, නිබ්බානස්ස සච්චිකිරියාය, නිර්වාණය සාක්ෂාත් කරගන්නට යදිදන් චත්තාරෝ සතිපට්ඨාන, මෙන්න මේ සතර සතිපට්ඨානය භාවිත කරන්න කියලා. ඔබ දන්නවා මනෝවෛද්‍ය ශාස්ත්‍රයේ අද සුවිශේෂී පරිවර්තනයකට ලක් වෙලා තියෙනවා මයින්ඩ්ෆුල්නස් නැත්නම් සතිමත් බව කියන කාරණය. ඔවුන් දශක ගාණක් තිස්සේ කරපු පරීක්ෂණවල ප්‍රතිඵල විදියට මිනිස්යන්ට තියෙන මානසික ආතතිය, ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට එතනින් පටන් ගන්න මානසික ව්‍යාකූලතාවයන් රසකට ප්‍රතිකාරය විදියට ඔවුන් සඳහන් කරන්නේ සිහිය දිනු කරන්න කියන එකයි. නමුත් ඔවුන් මේ බුදුදහමේ තියෙන සතිමත් බවට සමීප වෙලා නැහැ පින්නතුනි. බුදුදහමේ කියන සිහිය දිනු කිරීමෙන් ඊටම ප්‍රාථමික වට්ටමක් විතරයි ඔවුන් තාම ස්පර්ශ කරන්නේ. නමුත් අපේ බුදුහාඳුරගේ දේශනා මැනින් ශ්‍රවණය කරුවොත් අපි හුඟක් වාසනාවන්තයි. මේ කරුණ පිළිබඳව බුදුහාඳුරෝ කොයි තරම්නම් ගැඹුරින් සියල්ලක්ම ආවරණය වෙන විදියට දේශනා කළ තියේදී කියලා කාරණේ. පින්නතුනි, මේ මුළු සම්බුද්ධ ශාසනයම කියලා කියන්නේ වචන දෙකක් මත ගොනු කරන්න පුළුවන්. ඒ තමයි සති සම්පජාඤ්ඤය කියන වචන දෙක. සති කියන්නේ සිහිය, සම්පජාඤ්ඤය කියන්නේ නුවණ, ප්‍රඥාව. මේක උපමාවක් විදිහට දක්වනවා. හරියට සතිය කියන්නේ ගොයම් කපන කෙනෙක් එක අතකින් ගොයම් මිට අතට අල්ල ගන්නවා වගේ. සම්පජාඤ්ඤය, නුවණ, ප්‍රඥාව කියලා කියන්නේ අනිත් අතින් දැකැත්තෙන් අර ගොයම් ටික කපනවා වගේ වැඩක් කියලා. එතකොට සතිය කියන්නේ අපේ සිත කය නැත්තම් තමන්ගේ කය, වේදනා, චිත්ත ධම්ම කියන මේ කාරණා තුළ සිහිය පිහිටුවා ගැනීමත්, අන්නේ පිහිටුවා ගන්නා වූ සිත සමාධිමත් වීමත් සමගම ප්‍රඥාවෙන්, සම්මාදිට්ඨියෙන් මේ ලෝක යථාර්ථය, ස්කන්ධ, ධාතු, ආයතන ආදී මේ තමන්ගේ සැකස්මේ මූලික පරමාර්ථ නෝනින් මෙනෙහි කිරීමයි අනිත් අතින් දැකැත්තෙන් ප්‍රඥාවෙන් කෙලෙස් සිඳිනවා කියලා කියන්නේ. මෙන්න මේ වගේ ගමන මගක් විස්තර කරන සතිපට්ඨානයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ නොයෙක් විදිහේ වර්ණනාවක් කළ තියෙනවා. මේක දෙමව්පියන්ගෙන් ලැබෙන උරුමයක් විදිහට දේශනා කරනවා. සකේ ගෝචරේ පෙට්ටිකේ විසේ චරත භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. සිව්වනක් පිරිසටම භාගතුන් වහන්සේ අනුශාසනා කරන්නේ මේ පියාගේ පිය උරුමේ මත ජීවත් වෙනට. පියාගෙන් ලැබිච්ච අපේ පියා තමයි බුදුරජාණන් වහන්සේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නැමැති පියාගෙන් ලැබුණු පිය උරුමය තුළ ජීවත් වීමයි සතිපට්ඨානය කියලා කියන්නේ. යම් කිසි වෙලාවක සතිපට්ඨානෙන් අපි අයින් වුණා නම් අපට පිය උරුමය අහිමි වෙනවා. පියාගෙන් ලැබිච්ච ඊටම කුඹුර නිදිබිම අපට අහිමි වෙලා අපි මාර්යාගේ වසඟයට යනවා. අප අසරණ වෙනවා. අප දුගතියට පමනවන්නට මේ මොහොතේම අපේ හිතේ සතුට නැති කරන්නට මේ සතිමත් බවින් බැහැර වීමකට හේතු වෙනවා. අන්න ඒ නිසා අපි ඇත්තටම අපේ ජීවිතයට ආදරේ නම් අපි අපේ හිතට ආදරේ කරන්න ඕන. අපේ හිතට ආදරේ කරනවා කියන්නේ හිත නිදැල්ලේ ඒකේ කර්මණු කලා යාම නෙවෙයි. ඒ හිත සතිමත් බව නැමැති ලක්ෂණයෙන් එකතු කරන්නට ඕන. තමන්ගේ හිතට සිහිය සති එකතු වුණොත් තමයි අපේ ඇත්තටම අපේ හිතට අපි ආදරේ කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ ජීවිතයට අපි ආදරේ කියලා කියන්නේ. ඒ නිසා බුදුදහමේ සමස්ත ඉගැන්වීම් තුළ මූලික ඉගැන්වීම් සියල්ලක්ම ගොනු වෙලා තියෙන්නේ මේ සතර සතිපට්ඨානය මත කිව්වොත් ඒක නිවැරදියි. පින්නතුනි, මේ සති කියන චෛතසිකය අභිධර්ම විග්‍රහය තුළ ආරම්භයේදීම අපට මානසිකාර කියන මට්ටමින් දැක ගන්න පුළුවන්. සම්බකිත සාධාරණ කියලා චෛතසික හතක් තියෙනවා. ස්පර්ශ, වේදනා, සංඥා, ඒකාගතා, චේතනා, ජීවිත ඉන්ද්‍රිය, මානසිකාර කියලා. මෙන්න මෙතන තමයි ආරම්භක වශයෙන්ම මානසිකාරය කියන එක තියෙන්නේ. මේක හැම හිතක් සමගම යෙදෙන චෛතසිකයක්. හැබැයි මේක තව තවත් දියුණු වෙනවා. මේ මානසිකාරය කියන එක අපේ තියෙන අවිද්‍යාව මත හෝ විද්‍යාව මත වෙනස් වෙනවා. අපේ හිත අපිරිසිදු නම්, හිත අවිද්‍යාවෙන් බැසගෙන නම් අපේ මේ මානසිකාරය අයෝනිසෝ මානසිකාරයක් වෙනවා. ඒක මිච්ඡා සතියක් වෙනවා. අපේ මේ මානසිකාරයට අපි සම්මාදිටිය එකතු කරෝතින්, මනාදක් මේකතු කරෝතින්, ඒක යෝනිසෝ මානසිකාරයක් වෙනවා. ඒක සම්මා සතියක් වෙනවා. මෙන්න මේ සම්මා සතිය බුදුදහමේ ප්‍රධාන ගැණීම් රසකම ඇතුළත් වෙලා තියෙනවා. සතර සතිපට්ඨාන අංග 4ම සිහිය පිළිබඳව දේශනා කරන්නේ. ඊළඟට ඉන්ද්‍රිය ධර්මවල සති ඉන්ද්‍රිය කියලා දේශනා කළා. බල ධර්ම පහ අතරින් සති බල කියලා දේශනා කළා. බොජ්ජංග අතරින් සති සම්බොජ්ජංගය, මාර්ගංග අතරින් සම්මා සති කියලා දේශනා කළා. පින්තුනේ මේ තරම් අතිශය වැදගත් විදිහට මේ මාතෘකාව විස්තර කරලා තියෙන්නේ අපේ ජීවිතයේ සමස්ත සාර්ථකත්වය, මානසික සුවතාවය, දුක නිදහස් වීම, සසර දුකෙන් ඉක්මීම, පංච උපාදාන ස්කන්ධය නැමැති මහා බර බිමින් තියෙන ප්‍රධානතම සාධකය වෙන්නේ සතිමත් බව කියන කාරණය. අපි සඳහන් කළ ආරම්භයේදී මානසිකාරයෙන් ආරම්භ වෙන මේ සතිය ක්‍රමානුකූලව දිනු වෙලා සම්මා සතියක් බවට පත් වෙලා විද්‍යා විමුක්තිය සාක්ෂාත් කර ගැනීම දක්වා මේක දිව යනවා. මේක පිනුතින අනුපූර ප්‍රතිපදාවක් විදියටයි යන්නේ. මෙතෙන්දී සති නිමිත්ත කියන කාරණේ අතිශයම වැදගත්. නාසිකාග්ගේ වා මුඛ නිමිත්තේ වා කියපු ආකාරයට නාසයේ කෙළවර හෝ උඩුතොල් ආශ්‍රිතව සිත තබා ගැනීම ඉතාම වැදගත්. ආනාපානසති සූත්‍රයේ දේශනා කරද්දී නැත්නම් සතිපට්ඨාන සූත්‍රයේහි කායනුපස්සනාවේ ආනාපානසති කොටස පැහැදිලි කරද්දී මොහොන අභිමුඛ නාසිකාග්ගේ වා මුඛ නිමිත්තේ වා කියපු ආකාරයට නාසයේ කෙළවර හිත තියාගන්න කියන කාරණයක් පැහැදිලි කරනවා. සිහිය අභිමුඛ කොට සතින් උපට්ඨ පෙත්වා කියපු ආකාරයට. මෙහෙම කියනකොට බොහෝ දෙනෙකුට හිතෙන්නේ මේ සිහිය අභිමුඛ කරගන්නට ඕන, නැත්නම් නාසය ආශ්‍රිතව හිත තියාගන්න ඕන ආනාපාන සති භාවනාවට විතරයි කියලා. නමුත් වෙනුත්ින් මේක අපි ඊටාම මනමින් निराකරණය කරගන්න ඕන කාරණයක්. මේ සති නිමිත තමයි අපේ සමස්ත ආධ්‍යාත්මික ගමන් මගේ මුලින් ධම්ම දිවෙන ඊටාම වැදගත් කාරණයක් බවට පත් වෙන්නේ. රාහුල ස්වාමීන් වහන්සේ එක්තරා දවසක ගහක් මුල විවේකීව වාසය කළා. විවේකී වෙන අවස්ථාවේදී මේ ස්වාමීන් වහන්සේ කරමින් සිටියේ මේ නාසය ආශ්‍රිතව සිහිය පිහිටුවාගෙන නිශ්ශබ්දව වාසය කිරීම. මෙන්න මේ අවස්ථාවේදී සරියුත් හාමුදුරන් වහන්සේ එතෙන්ට වැඩම කළා. රාහුල ස්වාමීන් වහන්සේට සඳහන් කරනවා, රාහුල ඔබ සිහිය පිහිටුවාගෙන ඉන්නේ, ඔබ එහෙනම් ආනාපාන සතිය වඩන්න කියලා. මෙන්න මෙතනින් පේනවා සිහිය අභිමුඛ කර ගැනීමත් ආනාපාන සතියත් කියන්නේ දෙකම එකක් නෙවෙයි කියන කාරණය. සරලව කියනවා නම් සති නිමිත්ත සිහිය එළඹ ගැනීම කියලා කියන්නේ අපි අපේ කායික සුවතාවය සඳහා විවේක තැනක වාඩි වෙලා අපි බොහොම සැහැල්ලුවෙන් හුස්මක් ගන්නකොට අපි ඊටාම සිහියෙන් වර්තමානයේ හිත තියාගෙන ඉන්නවා නම් අන්න ඒක තමයි මේ සති නිමිති ආරම්භක අවස්ථාව. වෙනත් විදිහකින් කියනවා නම් සිත එක අරමුණු කරා යන්න නොදී නාසය ආශ්‍රිතව නුවණින් මෙනෙහි කළා සිහිය තබා ගැනීම. ඒ තබා ගන්න අවස්ථාවේදී අපට මේ වර්තමාන මොහොතේ සත්වන්ගේ නාද, නොඑක් සුවඳවල්, ශරීරයෙන් ලැබෙන වාතය, මේ ආදී අපට වේදනාවන් දැනෙනවා. තමන් දන්නවා තමා වර්තමාන මොහොතේ මේ අවස්ථාවේ ඉන්නවා කියලා. මෙන්න මේක පිනොතනේ ඊටාම වැදගත් කාරණයක් තමයි මේ සතිය දිනු කරන මාවතේදී බුදුහාමුදුරුවෝ වරක් සතුන් 6 දෙනෙක් ගැන චප්පානක කියලා සූත්‍රයක් දේශනා කළා. සතු 6 දෙනෙක් ඉන්නවා. මේ සතු 6 දෙනාම එකට තියලා ගැට ගහනවා. මේ ගැට ගහලා සතු 6 දෙනා අතරියොතින් ඒ සතාගේ ශක්තිමත් භාවය මත ඒ සතා අනිත් සත්වයන්ට කැඳගෙන යනවා. වඳුරා, බල්ලා, කිඹුලා, කුකුස්සා, නයා මේ ආදී සත්තු 6 දෙනෙක් එකට ගැට ගහලා සත්තු 6 දෙනා අතරියව මොකද වෙන්නේ? ඒ සත්තු 6 දෙනා තැන් තැන් වලට එහෙම ඇවිදගෙන යනවා. ඇදගෙන යනවා. එක තැනක රැඳෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි අපි හිතනොත් අපි ඇතමිට භාවනා කමටහනක් කරන්න පුළුවන්. අපි මෛත්‍රිය වඩනවා. සීල සත්තු සෝපත්ත්වා සෝපත්ත්වා කියලා ඇතමිට එක එක සත්‍යයන් ගැන අපි හිතේ තියෙනවා. ඒ වෙලාවේ අපට කුසලයක් වැඩෙනවා. නමුත් පින්නතුන අපේ සතියේ ශක්තිමත් වෙන්නේ නැහැ. අර සත්වයා ඉඳගෙන ඇදගෙන යන වගේ එක එක තැන්වලට අපේ සිහියත් එක්ක යනවා අපි. මෙන්න මේ தත්ත්වය මත බුදුහාඳුර මේ චප්පානක සූත්‍රයේදී දේශනා කළා. අර සත්වයා ඉඳගෙන එකට ගැට ගැහුවට විතරක් බෑ. ඒ සත්වයා ඉඳගෙන එක ශක්තිමත් රීටක ඉන්නක ගැට ගන්නට ඕන. අන්නේ වුණොත් තමයි අර සත්වයා ඉඳගෙන සංවර වෙන්නේ. අන්නේ වගේ අපි කුමන භාවනාවක් කළත් ඒ භාවනා යන්නට ඕන සති නිමිත්ත ඔස්සේ. සති නිමිත්ත නිරතුරුව අපේ වැඩෙන්නට ඕන. සමසතලිස් කර්මස්ථාන වලින් භාවනාවක් කළත් නොකළත් එතකොට අපි හැම වෙලාවෙම සිහියෙන් ඉන්නේ. එතකොට පින්නතින අපි සතර සතිපට්ඨානය තුල ඉන්නේ. එතකොට අපි බුදුහාඳුරන් විසින් අපි ඈත් වෙන්නේ නැහැ. අපි හැම වෙලාවෙම තමා නිශ්චිත භාවනාවක් කළත් නොකළත් තමා වර්තමාන හිත තියාගෙන එක් කරන කටයුත්ත පිළිබඳව මන අවධානයෙන් එක කරනවා. මෙහෙම ඉදී මේ වාසි කීපයක් තියෙනවා පින්නතුනි. සාමාන්‍ය මූලික වශයෙන් අපට බොහෝ විට මානසික ආතතිය තියෙන්නේ අතීතයේ සිදුවෙච්ච අපේ අඩුපාඩුකම් සිහිපත් කිරීමත් අනාගතයේ සිද්ධ වෙන්නට තියෙන දෙයක් ගැන අපි නිතර සිතීමත් වශයෙන් තමයි අපට මානසික පීඩාව ඇති වෙන්නේ. බොහෝ විට මනෝවෛද්‍යවරුන් මානසික ආතතියට ප්‍රතිකාරයක් විදිහට සඳහන් කරන්නේ මෙන්න මේ ආරම්භක පියවර. ඕල් කියන්නේ අතීතයේ සිහිපත් කරන්න එපා, නැත්නම් අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න, වර්තමානයේ ඉන්න කියලා. බුදුදහමේ තියෙන විශේෂත්වය තමයි වර්තමානයේ හිත තියාගෙන ඉන්න කියලා කියනවා. හැබැයි අතීතේවත් අනාගතේවත් අමතක කරන්න නැහැ කියලා නෑ. සතිය දිනුවීමත් එක්ක සතියේ ප්‍රධාන ලක්ෂණයක් මතකයේ දිනු වෙනවා. ඇයි? තමා කරන දේ සිහියෙන් කාලයක් කරනකොට තමා කරන කියන දේවල් හොඳට මතකයෙන් කරන්නේ. මතකයේ දිනු වෙනවා. මේ මතකය සතිමත් බව දිනුවීමත් එක්ක තමට ගොඩා කාලේ පටන්ම කළා වූ දේ සිහි කරන්න හැකියාව ලැබෙනවා. එතැන් පිට මව කුසේ හිටිය කාලයක් සිහි කරන්න පුළුවන්. ඒ වගේම සතිමත් බව දිනු කරලා ධ්‍යාන අභිඥා ලබාගෙන පෙරවිසු කඳපිළිවෙල උපදවා ගන්න ඥාණයෙන් අතීතාත්ම භාවල කල්ප ගණන් අපේ ජීවත් වෙච්ච ආකාරය අපට සිහි කරන්නටත් මේ සතිමත් බව හේතු වෙනවා. ඒ නිසා අමතක කිරීම බුදුදහමෙන් අනුමත කරන්නේ නැහැ. බුදුදහම එක කාරණයක් සඳහන් කරනවා. එකාතකින් සිහි කළ යුතු හොඳ දේවල් සිහි කරන්න ඕන. මෙතක සංඛාන සූත්‍රයේ දේශනා කරනවා අසති අමනසිකාරා කියලා කාරණයක්. අපි සිහි නොකළ යුතු දේවලුත් තියෙනවා. සතිමත් බවෙන් සිහි කළ යුතු කාරණා තියෙනවා. සතිමත් බවෙන් සිහි නොකළ යුතු කාරණා තියෙනවා. මෙන්න මෙතකින් තමයි බුදුදහම වෙනස් වෙන්නේ. බුදුදහම හැමදේම සිහි කරන්නේ නැහැ. සිහි කරන්නේ කුසලයක් දිනු වෙන රාග ද්වේෂ ආදී අකුසල ධර්ම දුරු වෙන සිතුවිලි අපි හිතන්නේ. නැත්නම් රාග ආදී කෙලෙස් දහම් දුරු වෙන ආකාරයට බලන්නටයි අපි හිතන්නේ. යම් කිසි දෙයක් සිතනකොට අපේ හිතේ රාග ආදී කෙලෙස් නම් ඉස්මතු වෙනවා නම් භාගතුන් වහන්සේ අපට අනුශාසනා කරන්නේ එමදු දේ සිතන්න එපා කියලා සිහි නොකර ඉන්න කියලා. ඒ සිහි කරන්න කරන්න නව සංස්කාර හැදිලා ඒ අකුසල විතරක බහුල වෙනවා. මෙන්න මෙතෙන්දී පින්නතුනි ආරම්භයේ පටන්ම ක්‍රමානුකූලව මේ ගමන ඉදිරියට යන ආකාරය සතිමත් බව පිළිබඳව අපි නුවණින් දැනගන්නට ඕන. එතකොට ආරම්භයේදී අපි නිශ්චලව වාඩි වෙලා සති නිමිති හිත තියාගෙන කාලයක් අපි ගත කරනවා. පින්නතුනි කාලයක් මේ පුරුදු කරනකොට ඔබටම මේ ඥානසංස දැක ගන්න පුළුවන්. ටිකෙන් ටික අපේ සිහිය දිනු වෙනකොට අපි ඇතැමිට ධර්මයන් දන්නේ නැති කාලේ අපි ඇතැමිට මේ මොහොතේ තියෙන කුරුල්ලන්ගේ ලස්සන සද්ධාහන පුළුවන්. දියලක් තියෙනවා නම් ඒ දියන් හොඳට බලාගෙන ඉන්න පුළුවන්. මොහොත විරලට ගිහිල්ලා වර්තමාන මොහොතේ තුල හිත තියාගෙන ලස්සනට අපිට බලාගෙන ඉන්න පුළුවන්. ඉර බැසගෙන යන වෙලාවේ සීතිජයේ දෙස බලලා අපිට යම්සි විදියක වර්තමානයේ සැහැල්ලුවකින් සතුටකින් ඉන්න පුළුවන්. මේකෙන් යම්සි ප්‍රමාණයකට අපේ හිතේ තියෙන පීඩාව අඩු කරගන්න පුළුවන්. බුදුදහම පින්නොතින් මේ වගේ සරල දෙයකින් අනුශාසනා කරන ධමයක් නෙවෙයි. මේට වඩා ඉහළ තලයකට අපේ ප්‍රඥාව ඔසවා තබන්නට ඒ සම්මා සතිය සම්මා ඥාන සම්මා විමුක්ති දක්වාම ඉහළම තලයකටපත් කරලා අවිද්‍යාදී සියලු ක්ලේශ ධර්ම වලින් සිත මිදවීමට අනුශාසනා කරන ලෝකයේ ශ්‍රේෂ්ඨතම ධර්මය ඔබ මේ ශ්‍රවණය කරන්නේ. ඒ නිසා ඔබට සිහිය පිහිටුවාගෙන ඔබට මල්වත්ත දිහා බලාගෙන සින්දුවක් දැසහමින් නැත්තම් මුහුදු වෙරළ දිහා මුහුදු රළ දිහා බලාගෙන ඉන්න විතරක් ඔබට සිදු කරවත් ඒක සැහැීමකටපත් වෙන්නේ නැහැ. එනිසා පිටකෙන් ඉදිරියට යන්නට ඕන. එතකොට මෙහෙම දිනු කරන අපි සිහිය අපිට පුළුවන් ඇතැම්මිට අපි අතීතයේ කළා වූ හොඳ දේවල් සිහි කරන්න. අම්මට තාත්තට මම මේ වගේ සැලකුව නේද? මම අසරණයට පිහිටුණා නේද? ලෙඩ වෙච්ච අයට මම උදව් උපකාර කළා නේද? මේ වගේ තමන් කරපු හොඳ දේවල් සිහිපත් කරන්න පුළුවන්. මම ප්‍රාණඝාතයෙන් වැළකීලා හිටියේ නේද? මම සොරකම් කරේ නෑ නේද? මේ වගේ තමන්ගේ චරිතයේ හොඳ ලක්ෂණ තමන්ට සිහි කරලා ඒ තුල තමන්ට සතුට දිනු කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. මෙහෙම ඉන්නකොට මේ සතිමත් බව දිනු කරන්නට අපට තවත් කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරලා අපේ සුතමයේ ඥානය නැත්තම් සම්මා දිට්ඨිය අපි ටිකෙන් ටික දිනු කරගන්නට ඕන. එතකොට අපි තාක් ඉදිරියට ගිහිල්ලා පෙළඹෙනවා. අර දාන සීල දෙකෙන් සෑහීමකටපත් නොවි අපට පුළුවන් සමත කමඨහනක් වඩන්නට. තමන්ගේ නාසය කෙළවර හිත හොඳට තියාගෙන අපට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කරන්න. බුදුහන්දරන් ඉතිමෙච්ච අරහන් සම්මා සම්බුද්ධ ආදී බුදුගුණ අපට සිහි කරන්න පුළුවන්. ඒ වගේම අපට මෛත්‍රිය වඩන්න පුළුවන්. සීල සත්‍යෝ සුවපත්ත්වවා කියන මෙත්සිත අපට පුහුණු කරන්න පුළුවන්. නැත්නම් අපට ධර්මයේහි සවාකාදාදී සදහම් ගුණ සිහිපත් කරන්න පුළුවන්. මහා සංඝරත්නය, ආර්ය මහා සංඝරත්නය, සැරියුත් මොගලන් ආදී මහරහතන් වහන්සේලා, පහකාශ්‍යප පහඳුරෝ, අනුරුද්ධ හාමුදුරෝ, ආනන්ද හාමුදුරෝ, පිළිඳවච්ච හාමුදුරෝ, මේ වගේ ඒ නික්ලේශී මහරහත් පරපුර මේ මහා පොළොව සනසමින් වැඩම කළ ඒ උතුම් මහා සංඝරත්නය ප්‍රසිද්ධ කරලා අපට අපේ හිතේ සතිමත් බව සංඝානුසතියක් විදිහට දිනු කරන්න පුළුවන්. අර සතියේ අනුස්සතියක් විදිහට අපි වඩන ආකාරය. මේ වගේ පින්නොත්ින් අපට සමසතලිස් කර්මස්ථානම වඩන්න පුළුවන් අපේ දැනුමේ පමණට. කාලයක් වඩනකොට අපට පුළුවන් අපි වඩාත්ම කැමති සමත කමඨහන වැඩිපුර පුරුදු කරන්න. කෙනෙක් බුද්ධානුස්සතියට කැමති, ඇතැම්මයි මෛත්‍රී භාවනාවට කැමති, සමහර අය මරණානුස්සතිය වඩන්න කැමති, සමහර අය ආනාපානසතියට කැමති. අපි කාලයක් භාවනා ක්‍රම කිහිපයක් කරනකොට අපට තේරෙනවා වඩාත්ම හිත තැම්පත් වෙන කොයි භාවනාවෙන්ද කියලා. ඇතැම් විට විනාඩි 5ක් 10ක් කළා මේක ප්‍රමාණවත් නැහැ. ඇතැම් විට අපිට සති ගණන් මාස ගණන් කරන්න වෙයි මේක අපට හරියට පුහුණු කරන්න සහ අවබෝධ කරගන්නට. එතකොට අපි දැන් මේ ටික ටික සතිමත් බව දිනු කරන ආකාරය, නාසය කෙළවර හිත තියාගෙන වර්තමානය තුල ඉඳගෙන අපේ සිතේ කුසල දිනු වෙන කුසල අරමුණ අපි සිහි කරනවා. මේක ටිකෙන් ටික සති ඉන්ද්‍රිය, සති බල ආදී වශයෙන් ටිකෙන් ටික මේක දිනු වෙන ආකාරයක් අපිට දැක ගන්න පුළුවන් කාලයක් ඇද්දී. පින්නතුනි මෙහෙම ගිහිල්ලා සති සම්බොජ්ජංගයේ මට්ටමට අපිට සතිය දිනු කරන්නට ඕන. බෝධියට, අවබෝධියට, නිර්වාණ අවබෝධියට අංගයක් වන සතිමත් බවක් අපි පුහුණු කරන්නට වෙනවා. මෙන්න මෙතෙන්දි පින්නතුනි ඊටාම වැදගත් සූත්‍රයක් තියෙනවා, විභංග සූත්‍රය. අපි බොහෝ විට මහා සතිපට්ඨාන සූත්‍රයෙන් විතරයි අපේ සතිපට්ඨානය පිළිබඳව කරුණු ගන්නෙ. නමුත් පින්නතුනි සතිපට්ඨාන සංයුත්තය, සතිපට්ඨාන කතා වැනි දේශනා ඇසුරු කරනකොට අපට පේනවා බුදුහාඳුරන් නිතරම අවධාරණය කළ තියෙනවා නිර්වාණ අවබෝධය සඳහා සතිපට්ඨාන කෙනෙක් වඩනවා නම් මුලින්ම සීලය පිරිසුදු කරගන්නට ඕන, තමන්ගේ දැක්ම ඍජු කරගන්න ඕන කියලා. හොඳ දැක්මක්, විෂන් එකක්. මේ සතිපට්ඨාන වැඩීමෙන් අපි යන ගමන් මගේ අවසාන ඉලක්කය මොකක්ද කියන කරුණ ගැන පැහැදිලි නිර්වෝල අවබෝධයක් අපට තියෙනට ඕන. සංගතනිකායේහි විභංග සංගුත්තිය දැක්වෙනවා. ඉතාම වැදගත් කාරණයක් දේශනා කරනවා. සතිපට්ඨානං වෝ භික්ඛවේ දේසිස්සාමි සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදංච කියලා. මෙතන කාරණා කිහිපයක් අඩතේ සතිපට්ඨාන විස්තර කරනවා. සතිපට්ඨානය, සතිපට්ඨාන භාවනාව, සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාව කියලා. මේ තුන පින්තුනි ඉතාම නිර්වුල් අපි තේරුම් ගන්නට ඕන. බොහෝ විට අපි සතිපට්ඨානයේ මුල් කොටස විතරයි දන්නේ. සතිපට්ඨානය කියන්නේ විතරයි දන්නේ. තමන්ගේ කය, සිත ගැන අවධානයෙන් ඉන්න ඕන. නැත්නම් කාය වේදනා, චිත්ත ධම්ම කියන මේ ස්ථාන හතරේ සිහිය පිටුවා ගන්න ඕන කියන එක විතරයි අපි බොහෝ විට දන්නේ. අන්න ඒ හතරේ සිහිය පිටුවා ගැනීමට කියන්නේ සතිපට්ඨානය කියලා. ඒක සමතේ පැත්තට යන්නේ. සති සමත පැත්තට යන්නේ. ඊළඟට තවත් පියවරක් බුදුහමර දේශනා කරනවා සතිපට්ඨාන භාවනං කියලා. මෙන්න මේකත් පිනුතුනි තමයි වැදගත්. මහා සතිපට්ඨාන සූත්‍රය ඇතුළු සූත්‍ර ගණනකම මේක මෙහි විස්තර වෙනවා. නමුත් මේ වචනේ විස්තර වෙන්නේ නැහැ. මේ වචනයෙන් කියන තේරුම අපි දැනගන්නට ඕන. සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ අර සමතය තුළමින් එකක් නෙවෙයි. කාය වේදනා චිත්ත ධම්ම කියන හතරේ සිට පිහිටුවා ගැනීම පමණක් නෙවෙයි. ඒ තැන් හේ සිට පිහිටුවා ගත්තට පස්සේ කාය පිළිබඳව හෝ වේදනා සිත සිතවිලි පිළිබඳව හිත පිහිටුවා ගත්තට පස්සේ හිත තැම්පත් වෙනකොට අපි සිහි කළ යුතුයි සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියලා. ඒ කාය වේදනා චිත්ත ධම්ම කියන අංග හට ගන්නවා නිරුද්ධ වෙනවා. හේතු ඇති කල්හි හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදන්න හෝති. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කියන කාරණේ. මේ හේතු දෙක තියෙන කල්හි මේක තියෙනවා. හේතු නැති කල්හි මේක නිරුද්ධ වෙනවා. හේතු ඇති වීමෙන් හටගන්න මේ දේ හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියන මෙන්න මේ දැක්ම තමන්ගේ කය වේදනා සිත සිතිවිලි පිළිබඳව අපි නුවණින් බැලීමයි සතිපට්ඨාන භාවනා කියලා කියන්නේ. එතකොට සතිපට්ඨානය කියන්නේ සිත පිහිටුවා ගැනීම, කය ගැන හෝ වේදනා ගැන, සිත ගැන, සිතිවිලි ගැන සිත පිහිටුවා තබා ගැනීම. නැත්නම් අපි මුලින් කියපු උදාහරණය අර ඒකාතකෙන් ගොයන් ටිකත් අතට අල්ල ගන්නවා වගේ. එතකොට සතිපට්ඨාන භාවනා කියන්නේ මොකද්ද? මේ කියන්නේ ප්‍රඥාව, මේ කියන්නේ විදර්ශනාව, සම්පජඤ්ඤය. මොකද්ද? අනිත් අතින් දෙයක් ඇත්තෙන් අර ගොයන් ටික කපනවා වගේ. කෙලෙස් සිඳීම. කෙලෙස් සිඳීම සිදුවන්නේ මෙන්න මේ සමුදය වය උදයබ්බේ ඥානයේ උපදවාගත් පමණට. නැත්තම් අනිත් දුක අනාත්ම වශයෙන් හේතුඵල ධම සිද්ධාන්තය මත ඉඳගෙන මේක නෝනියෙන් බැලීමයි සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ. ඊළඟ තුන්වෙනි කාරණාවේදී බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදාව කියලා. ඒ මොකද්ද? ඒ තමයි සම්මා දිට්ඨිය පෙරට කොටගත්තු ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න මේ ගැනත් අපට නිර්වුල් අවබෝධයක් තියෙනට ඕන. සම්මා දිට්ඨියේදී දුක්ඛාදී චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය සහිතව ඒ මාර්ගාංග ගැන සුතමේ ඥාණයෙන් පැහැදිලි අවබෝධයක් අපට තියෙනට ඕන. එතකොට පිනුතුන ඔබට පේනවා අර අපි තාම සරලව පටන් ගත්තෝ ශරීරේ රිලැක්ස් කිරීමේ ඉඳන් පටන් ගත්තෝ මේ සතිමත් බව සති නිමිත්තේ හිත තියාගෙන වර්තමානයේ තුල ජීවත් වෙන අවස්ථාවෙන් පටන් ගත්තෝ මේ සතිමත් බව ක්‍රමානුකූලව තමගේ ජීවිතයේ යහපත් දේවල් සිහිපත් කරලා සමතරමුණු මෙනෙහි කරලා එතනින් නොනවති විදර්ශනාව කරා යන ගමන් මගේදී විභංග සූත්‍රයේ දැක්වෙන මේ පියවර අපට බෙහෙවින්ම වැදගත් වෙනවා. එතකොට සතිපට්ඨානය කියන්නේ මොකද්ද? සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකද්ද? සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදාව කියන්නේ මොකද්ද කියන මෙන්න මේ පියවර ටික ගැන අපට අවබෝධයක් තියෙනට ඕන. පින්නතුනි මේ සතිමත් බව දිනු කරන්න අපට අපේ ජීවිතේ ගැන ලොකු සතුටක් ඇති වෙනවා. ඇයි ඒකට හේතුව? අපේ හිතට අයහපත් අරමුණු වේම, අකුසල අරමුණු වේම, රාග, ద్వේස, මෝහ මිශ්‍රිත අරමුණු වේම ටිකෙන් ටික අඩු වෙනවා. ඒ අඩු වෙන්න තමන්ගේ ආධ්‍යාත්මික සුවය දිනු වෙනවා. අනිත් පැත්තෙන් අපි බාහිර පුද්ගලයන්ගෙන් සතුට හොයාගෙන ගිහිපෝ, බාහිර බඩු භාණ්ඩ ලං කරගෙන සතුට උපදවා ගන්න ගිය ගමන් මග ටිකෙන් ටික අපි නතර කරනවා. අපි බොහෝ වෙහෙස කර ගමන් මගක් පින්නතුනේ මේ ආවේ. කුඩා කාලේ අධ්‍යාපනය ඔස්සේ අපි ගියා. ඊට පස්සේ රැකී රක්ෂා හොයාගෙන ගියා. ගිය දොර ඉඩකඩම් රැස් කරගත්තා. ඥාතීන් ලං කරගත්තා. මේ ලං කරගත්තු බොහෝ දේවල් අපේ දැස් ඉදිරිපිටදීම අපට අහිමි වෙලා ගියා. ඒ සියල්ලටම වඩා තම පරිහරණය කරන මේ ශාරීරියේ දිනපතාම වියපත් වෙනවා. ලෙඩ දුක් වලටපත් වෙනවා. මේ ජරා මරණ සංඛ්‍යාත ලෝකයේ අපි බාහිර ලෝකයේ පිළිබඳවත්, බාහිර පුද්ගලයන් පිළිබඳවත්, නැත්නම් අපේම මේ භෞතික ශරීරයේ පිළිබඳවත්, නැත්නම් අපේ දැනුම, අපේ උගත්කම්, අපේ රැකියාව, අපේ සමාජ මට්ටම, මේ වගේ දේවල් පිළිබඳව විශ්වාසය තියාගෙන හිටිය අපි ක්‍රමක්‍රමයෙන් ඒ තියාගත්තු සිහින ලෝක බිඳ වැටෙනකොට අපි නිරතුරුව බලාපොරොත්තු කඩවීම වලට ලක් වුණා. අන්න ඒ වැනි ලෝකයක සැබෑ ලෙසම තමා සතුට ලබන ක්‍රමයක් ය තමාට මේ ලැබුණේ කියලා අර බාහිර ලෝකයේ මත යැපෙන ගතිය ටිකෙන් ටික අඩු කරලා අප නිදහස් පුද්ගලයන් බවට පත් කරනවා. අපි නිවහල් පුද්ගලයන් බවට පත් කරනවා. අපි එන්නෙම විමුක්තියට පත් වෙනවා. අපි එන්නෙම බාහිර සමාජයක අපි හිටියත් ඒ බාහිර සමාජයෙන් අපි යැපෙන්නේ නැති අපි සැබෑ නිවහල් පුද්ගලයන් බවට පත් වෙනවා. මෙන්න මේ සඳහා පින්නතුනි අපට මේ සත්පට්ඨානෙ බිහිවීම ආශිර්වාදයක් වෙනවා. එහි අවසාන ප්‍රතිඵලය එන්නෙම ජීවිතයේ සතුට සැනසීම වැඩි වෙනවා. මෙන්න මේ ගමන් මගේදී මහා සතිපට්ඨාන සූත්‍රයෙන් කරුණ අපට වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයේ සිදුවන සියලුම ක්‍රියාකාරකම් කායික සහ මානසික සියලු ක්‍රියාකාරකම් මේ සතිපට්ඨානට එක් කරලා ඒ සියල්ලක්ම අපට නිවන් දකින්නට තියෙන උපකරණ බවට පත් කරලා තියෙනවා. පින්නතුනි මේ සතර සතිපට්ඨානෙන් දේශනා කරන සිහිය ප්‍රධාන ස්ථාන හතරක් කෙරෙහි යොමු කරලා අපේ අවිද්‍යාවෙන් අපි බැසගෙන ඉන්න මේ ස්කන්ධ පංචකය නැත්තම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන අපේ මූලික සැකැස්ම පිළිබඳව අපේ තියෙන අනුභවය ආත්ම දෘෂ්ටිය දුරු කරන්නට ඒ පිළිබඳව තියෙන තෘෂ්ණා මාන අඩු කරගෙන සම්පූර්ණම අවිද්‍යාව ප්‍රහීණ කරන්නත් දේශනා කරපු ප්‍රධාන ඉගෙනීම තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. මහා සතිපට්ඨාන සූත්‍රයේ සවිස්තරාත්මකව මේ ගැන විස්තර කරනවා. මුලින්ම කායනුපස්සනාව ශරීරය අනුව බලන එක. කායේ කායනුපස්සී විහෙරති. ශරීරයේ ප්‍රධාන වශයෙන් හුස්ම ගැනීම ආස්වාස ප්‍රස්වාස ආනාපාන සතිය ගැන හිත තියාගෙන ඉන්නවා. එහිදීත් මුලින්ම අර අපි සති නිමිත්ත වශයෙන් සඳහන් කරපු නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියපු ආකාරයට නාසයේ කෙළවර හෝ උඩුතල් ආශ්‍රිතව හිත තියාගෙන හුස්ම ගැනීම පිට කිරීම ගැන අපි ටිකෙන් ටික සිහිය තියාගෙන ඉන්නවා. දීර්ඝව හුස්ම ගන්නකොට දීර්ඝව ගන්න බවත් කෙටියෙන් ගන්නකොට කෙටියෙන් ගන්න බවත් අපි හොඳට දන්නවා. ටිකෙන් ටික සිහිය දින වෙනකොට මේක තමයි තේරෙන ගන්නවා. ඉදිරියට යනකොට තමයි තේරෙනවා මේ ආස්වාස ප්‍රස්වාස සමස්ත කය ගැනම අවබෝධයක් එනවා. සම්බකය පරිසංවේදී අස සිස්සාමීති සික්කති ආදී වශයෙන් කියපු විදියට. ඊට පස්සේ මෙන්න මේ ආස්වාස කය සංසිඳන ආකාරය ටිකෙන් ටික තමයි පේනවා. දැන් මේ විසිරලා තියෙන සිත ටිකෙන් ටික තමන්ගේ වසඟයට ගන්න ආකාරය මේ අනුපිළිවෙලින් දක්වන්නේ. මෙහෙම දේශනා කරන බුදුරජාණන් වහන්සේ අප අපගේ ආස්වාස ප්‍රස්වාස ගැන මෙහෙම දකිනකොට අපි නුවණින් දකිනවා අනිත්‍යගේ ශාරීරික සිද්ධවන්නේ මේ ක්‍රියාකාරීත්වයම නේද කියලා. බහිද්ධා වාකාය කායනපස්සී විහෙරති. අනිත්‍ය හුස්ම ගන්න ආකාරය බලන් ඉන්න එක නෙමෙයි මේ කියන්නේ. තමන්ගේ මේ ක්‍රියාකාරීත්වය නේද අනිත්‍යයටත් වෙන්නේ කියන එක දකිනවා. එතනින් නොනවති මේ ආස්වාස ප්‍රස්වාස සමුදේ ධම්මානපස්සී විහෙරති. වය ධම්මානපස්සී විහෙරති. සමුදේ වය ධම්මානපස්සී විහෙරති කියපු විදියට මේක ආහාර ඇති කල්හි ආහාර තෘෂ්ණාදී මේ අතීත හේතුවල පදනමෙන් මේ වර්තමානයේ හටගන්න ආස්වාස ප්‍රසවාස හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකිනවා. මේක දිගටම තියෙන දෙයක් නෙවෙයි හේතුඵල ධහමක ප්‍රතිඵල විදියට හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් කියලා දන්නවා. අති කායෝතිවා පනස සති පච්චපටිතා හෝති. තමන්ට කයක් කියලා දෙයක් තියෙනවා කියන අවබෝධය සිහිය ටිකෙන් ටික දියුණු වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔහු මේ හුස්ම මත පුද්ගලයෙක් පනවන්නේ නැහැ. ඔහු අනිසිතෝස විහෙරති. මේක මත යැපෙන්නේ නැහැ. ඔහු තෘෂ්ණාදී වශයෙන් මේ හුස්ම ස්පර්ශ කරන්නේ නැහැ. නැතකින්ති ලෝකී උපාදීයති. මේ කිසිවක් උපදී වශයෙන් තෘෂ්ණා දෘෂ්ටිමාන වශයෙන් ඔහු ගන්නේ නැහැ. ඔහු දකින්නේ මේ හුස්ම කියන්නේ හේතුඵල ධහමක ක්‍රියාකාරීත්වය. මේ නিত্য ආත්මව පුද්ගලික කරන දෙයක් නෙවෙයි හේතුඵල ධහමක ප්‍රතිඵල මත ඇති වෙලා නිරුද්ධ වෙන දෙයක් කියන එක දකිනවා. හුස්ම ගැන දකිනවා. එතනින් නොනවතී තව ඉරියාපත පබ්බේ කියපු ආකාරයට ඇවිදිනකොට හිටගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට සැකපෙනකොට මේ සතර ඉරියව්වේ ක්‍රියාකාරීත්වය ගැන අර සති නිමිත්ත තුල හිත තියාගෙන ඔහු බලාගෙන ඉන්නවා. ඔහු කරන දේවල් හොඳ සිහියෙන් දැන් කරන්නේ. තමගේ සතර ඉරියව්ව ගැනව නිතර අවධානයෙන් ඉන්නේ. ඒ දිහාත් බලනවා අනිත් අයගේ ශරීරයටත් මේකම නේද වෙන්නේ? මේක හටගෙන නිරුද්ධ වෙනවා නේද? ආහාරයේ ප්‍රතිඵල විදියට හටගත් මේ ක්‍රියාවලිය හැම මොහොතෙම නිරුද්ධ වෙන ක්‍රියාවලියක් නේද කියලා දකිමින් අන්නේ සතර ඉරියව්වේදීත් පුද්ගල සංඥාවෙන් බැහැරව හේතුඵල ධම දකිනවා. මේ කිසිවක් කෙරෙහි ගැන තෘෂ්ණාදී වශයෙන් ආශ්‍රිත නොකර කිසිවක් ගැන නැති කිංචි ලෝකී උපාදී ඇති ඔහුගේ ඉරියව් ගැනවත් පුද්ගල සංඥාවෙන් ඔහු පනවන්නේ නැහැ. ඒ වගේම තවත් ඉදිරියට යනවා ඊළඟ සඳහන් කරනවා සම්පජඤ්ඤ පබ්බේ කියලා. අපි උදෑසන අවදීනේ පටන් රාත්‍රියේ නිින්දට යම දක්වා සිදුවන සියලුම ක්‍රියාකාරකම් මනසින් දැන් මොහු කරනවා. ආහාර පන ගන්නකොට, ඇඳුම් පැනදුම් අඳින පළඳිනකොට, ශරීරය පිරිසිදු කරනකොට, ගමන් බිමන් යනකොට, ආමවසින් වැසිකිලි කැසිලි කරන අවස්ථාවලදී මේ හැම දෙයක්ම ඔහු ඉතාම සිහියෙන් දැන් කරන්නේ. ඒ හැම දෙයක්ම තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු වෙන විදියට ඔහු සත්පුද්ගල සංඥා බැහැර වෙන විදියට බලන්නේ. හැම වෙලාවෙම ඇතිවීම නැතිවීම දකිනවා, හේතුඵල ධම දකිනවා. මෙහෙම දැකීමෙන් කිසිදු දෙයක නොඇලිමින් ඔහු ඉදිරියට යනවා. ඊළඟට සඳහන් කරනවා අපේ මේ ශරීරයේ තියෙන කෙස් ලොම් ආදී මේ කුණප කොටස් දෙතිස් කුණපයන් ගැන ඔහු දැන් නොනින් මෙනෙහි කරනවා. මේ ශරීරයේ කෙස් ලොම් ආදී මේ දේවල් තියෙන්නේ ආහාරය නිසා හටගත්තු දෙයක් නේද මේක? මගේ ශරීරය වගේම නේද අනිත් අයගේ ශරීරෙත් මේ දේවල් තියෙන්නේ? මේක හටගෙන නිරුද්ධ වෙන දෙයක් නේද කියලා දකින්නවා. මේක සත්‍යයකට පුද්ගලයකට අයිති දෙයක් නෙවෙයි, මේක හේතුඵල ධමයේ ක්‍රියාකාරීත්වයක ප්‍රතිඵලයක් කියන එකක් ඔහු දකිනවා. මේ ශාරීරිය තුල ටිකෙන් ටික තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු කරගනිමින් හේතුඵල ධම දකිමින් අනිත්‍යතාවය නෝනින් මෙනෙහි කරමින් ඔහු ඉන්නවා. ඊළඟට සඳහන් කරන ධාතු මනසිකාර්ය අපේ මේ ශරීරයේ සකස් වෙලා තියෙන ප්‍රධාන මූල ධර්ම හතරක් ගැන ශරීරයේ තියෙන දැඩි ගතිය, පෘථිවි ගතිය, ඒ වගේම ආපෝ, ඒ වගේම රස්නය, වායෝ ගතිය, මෙන්න මේ කොටස් හතර ගැනත් තමා දැන් නුවණින් මෙනෙහි කරනවා. මේ හතර ඇති උනේත් මේ සතර මහා භූත රූප ඇති උනේත් ආහාරයේ ප්‍රතිඵලයක් විදියට නේද? ඒක අනිත්‍යගේ ශරීරවලත් මේ විදියට ක්‍රියාත්මක වෙනව නේද? මේක හටගෙන නිරුද්ධ වෙන දෙයක් නේද? මේ ආදි වශයෙන් සිහිය නුවණ වැඩි වෙනකොට මෙන්න මේ සතර මහා භූත රූප පිළිබඳව තියෙන ඇල්මත් පුද්ගල සංඥාවත් ටිකෙන් ටික අඩු වෙමින් තවත් මේ පුද්ගල ඉදිරියට යනවා. එහෙම ගිහිල්ලා මේ ශරීරය මරණයට පත් වුණාට පස්සේ කෙනෙකුගේ ශරීරයේ සිදුවෙන උද්දමාතක විනිලකාදී මේ ටිකෙන් ටික ශරීරයේ ඉදිමිලා සරවාදී වැగిරෙලා ක්‍රමානුකූලව මේක කැලි වෙන් වෙලා අවසානයට සැකිල්ලක් බවට පත් වෙන බීම දක්වා වූ මේ ක්‍රියාවලිය මේ තැනැත්තා නුවණින් මෙනෙහි කරනවා. මේ හැම දෙයකින්ම සිදවන්නේ මේ අපට පේන භෞතික ශරීරයේ පිළිබඳව තියෙන ආත්ම දෘෂ්ටිය නැත්නම් තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු කර ගැනීම. මේ කායපස්සනා වැඩි මේ ප්‍රතිඵලයක් විදියට ඔහු රූපය ගැන මන අවබෝධයක් එනවා. න රූපං අත්තෝ සමනුපස්සති, රූපය ආත්ම වශයෙන් ඔහු බලන්නේ නැහැ. න රූපවන්තං වාත්තානම්, මේ ආත්මේ රූප සහිත දෙයක් කියලා ඔහු දකින්නේ නැහැ. න අත්තනිවා රූපං, ආත්මයේ තුල රූපය බැසගෙන තියෙ කියලා ඔහු හිතෙන්නේ නැහැ. ඒ වගේම න රූපස්මින් වාත්තානම්, රූපය තුල ආත්මය බැසගෙන ඉන්නවයි කියන ඒ පදනමට යන්නේත් නැහැ. මේ ටිකෙන් ටික පින්නතුණි අපේ තියෙන දෘෂ්ටි වැරදි දැක්ම ටිකෙන් ටික අඩු වීමයි කායනුපස්සනාවෙන් කරන්නේ. එතකොට කායනුපස්සනාව වැඩි මේ ප්‍රතිඵල විදියට එක අතකින් තමන්ට තමන්ගේ කය පිළිබඳ අවබෝධ වෙනවා, අනිත් අතින් ප්‍රධාන වශයෙන් කබලින්කාර ආහාරය මේ ශරීරයේ ක්‍රියාකාරීත්වයට මුල් වෙච්ච ආහාරය ගැන කබලින්කාර ආහාරය ගැන අවබෝධයක් එනවා. කායනුපස්සනාවෙන් නොනවති මේ තැනැත්තා තවත් ඉදිරියට යනවා. ඔහු ඊට පස්සේ වේදනා ගැන බලනවා. සිත කය දෙකට එන වේදනා ගැන ඔහු බලනවා. ඉන්ද්‍රිය හය ආශ්‍රිතව සිදුවන සැප දුක් ආදී වේදනා. සැප වේදනාවක් එනකොට ඒක සැපයක් කියලා දකිනවා. දුකක් එනකොට දුකක් කියලා දකිනවා. උපේක්ෂාවක් එනකොට උපේක්ෂාවක් කියලා දකිනවා. ඒ වගේම සාමිසං සුඛං, සාමිසං දුක්ඛං, නිරාමිසං සුඛං, නිරාමිසං දුක්ඛං, සාමිසං අදුක්ඛම සුඛං, නිරාමිසං අදුක්ඛම සුඛං ආදී වශයෙන් මේ සැප දුක් උපේක්ෂා ආදී වේදනා සාමිස නිරාමිස ආදී විදියට බෙදලා තමන්ගේ කයට සිතට යම්කිසි දුකක් සැපක් එනවා නම් ඒ දුක හෝ සැප ස්පර්ශය නිසා හටගෙන ස්පර්ශයේ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන දෙයක් කියලා උදාකිනවා. අපේ ශරීරයට එන නැත්නම් හිතට දැනෙන මේ වේදනාව එක දිගට දිවෙන වේදනාවක් නෙවෙයි මේක හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන දෙයක් මේක ස්පර්ශයේ ප්‍රතිඵලයක් සත්පුද්ගලයට අයිති දෙයක් නෙවෙයි කියලා හොදකිනවා දැකීමත් සමගම මේ තැනැත්තා වඩ වඩාත්ම අනිසිතෝස විහෙරති මේ වේදනා තුල හිත බැස ගන්න නැති විදියට තමන්ගේ හිත අනිසිතව පවත්වා ගන්න දක්ෂ වෙනවා ඒ විතරක් නෙවෙයි නැතිකින්ති ලෝකී උපාදීයති ලෝකේ කිසිදු දෙයක් ගැන උපදී තෘෂ්ණා මාන දෘෂ්ටි විශේෂයෙන් තමන්ගේ වේදනා ගැන මම මගේ වශයෙන් ගන්න ක්‍රමය ගන්න බව ටිකෙන් ටික අඩු වෙලා යනවා මේ විදියට නුවණින් දකිනකොට වේදනා ගැන අත්ති වේදනාතිවා පනස්ස සති පච්චපට්ඨිතා හෝති යාව දේව ඥානමත්ථාය අනිසිතෝච විහෙරති නැතකින් ජීලෝකී උපාදීයති මෙන්න මේ වේදනා ගැන තියෙන සත්පුද්ගල සංඥාවකින් දුර වෙනවා වේදනාව හැම වෙලාවෙම හටගෙන නිරුද්ධ වෙන වේදනාවක් කියන එක දකින්න උට වේදනක් දැනෙනවා නමුත් ඒ වේදනාව ටිකෙන් ටික තමන්ගේ කරගන්න මගේ කරන ගතිය අඩු වෙනවා ඒකෙන් ඔහුට මහා බරක් ටිකෙන් ටික බිමින් තියනට ඔහුට අවස්ථාව ලැබෙනවා මෙහි ප්‍රතිඵල විදියට න වේදනං අත්තෝ සමනපස්සති වේදනාව ආත්ම වශයෙන් හිතන්නේ නැහැ න වේදනවන්තං වාත්තානම් ආත්මේ වේදනා සහිත දෙයක් කියලා හිතන්නේත් නැහැ න අත්තනිවා වේදනං ආත්මේ මත වේදනා තියෙයි කියලා හොදකින්නෙත් නැහැ න වේදනායවා අත්තානම් වේදනාව මත ආත්මේ පිහිටනවා කියලා හිතන්නේත් නැහැ අපේ ටිකෙන් ටික මේ දෘෂ්ටි දුර වෙන ආකාරය පිනතුනි අඛණ්ඩව මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යම ප්‍රතිඵල විදිහට අපි ආත් විඳින ලෝකය ඊළඟට සඳහන් කරනවා වේදනාවන් පිළිබඳව හිතල ඊළඟට යා චිත්තේ චිත්තානුපස්සේ විහෙරති හිතේ සිත ගැන අනු බලනවා සරාගං වා චිත්තං විතරාගං වා චිත්තං සදෝසං වා විත දෝසං වා සමෝහං වා විත මෝහං වා සංකිට්තං විකිට්තං සවුත්තරං අනුත්තරං මහග්ගතං අමහග්ගතං විමුක්ත අවිමුක්ත මේ ආදි වශයෙන් විවිධ ප්‍රභේද වලට හිත බෙදලා රාගසහිත සිතක් නම් රාගසහිතයි කියලා දන්නවා ඒ මොහොතේ හිතේ තියෙන ස්වභාවය ඒ විදිහට අපි දකිනවා රාග දේ සමෝහ වශයෙන් කුසල අකුසල වශයෙන් සමාහිත අසමාහිත වශයෙන් සංක්ෂිප්ත වික්ෂිප්ත ආදි වශයෙන් ඒ වර්තමාන මොහොතේ හිතේ තියෙන ස්වභාවය ඕනෝනින් දකිනවා ඔහු ඒක වෙනස් කරන්න යන්නේ නැහැ තියෙන විදිහම දකිනවා දකින විතරක් නෙවෙයි ඒ සිත හටගත්තේ නාම රූප නිසා නේද නාම රූප පත්‍ය විඥානං කියලා සමුදේ ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියපු විදිහට මෙහි සමුදේ වේ මේ තැනත්තා දකිනවා සිත ගැනත් හොඳ අවධානයෙන් ඉන්නේ මෙහි ප්‍රතිඵල විදිහට ඔහු සිත පිළිබඳව අත්ථ චිත්තං තිවා පනස්ස සතිපච්චපටිතා හෝති සිතක් කියලා දෙයක් තියෙනවා නමුත් එය සත්පුද්ගල සංඥාවෙන් බැහැරව හිතන නිසා හෝ අනිසිතෝත විහෙරති එය අසුරු කරන්නේ නැතිකින් ලෝකී උපාදීයති ඔහු උපදිවසෙන් යගන්නේ නැහැ සිතේ අනිත්‍යතාවයෙන් දකිනවා නාම රූප පත්‍යෙන් හටගන්න ප්‍රතිඵලයක් විදියට ඊළඟ අවසානාංගය තමයි ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ධර්මයන්හි එතන ධර්ම කියන්නේ සිතිවිලි පිළිබඳව නැත්නම් සංඥා සංඛාර දෙක පිළිබඳව මේ කියන්නේ මෙන්න මෙතෙන්දි පින්නතුනේ කුසල අකුසල ධර්ම දෙක ගැනම හොඳට දැන් නෝනින් බලනවා මෙතන තමයි සැබෑ ලෙසම විදර්ශනා පටන් ගන්න ස්ථානය අර මුලින් සඳහන් කරපු කායනුපස්සනා වේදනුපස්සනා චිත්තානුපස්සනා කියන මේ අවස්ථාවලදී අපිට දැක ගන්න පුළුවන් සමත විදර්ශනා දෙකම යුගනන්ද වශයෙන් නැත්නම් සමත පූර්වංගම විදර්ශනාව කියලා උනත් කියන්න පුළුවන් නමුත් මෙතෙන්දි ඍජුවම විදර්ශනා පැත්තට යොමු වෙන්නේ සමතය ගැනත් සරලව සඳහන් වෙනවා නමුත් වඩාත්ම විදර්ශනා පැත්තට ඒක අතින් අපිට යුගනන්ද කියන්න පුළුවන් නැත්නම් විදර්ශනා මූලික සමතය කියලාත් ඕනක් කියන්න පුළුවන් විදර්ශනා මූලික සමතය කියලා කියන්නේ විදර්ශනාව හරහා අනිත්‍ය ආදී ඇතිවීම නැතිවීම බැලීම හරහා සිත සමාධිමත් කරගන්න බව මෙතෙන්දි ඔහු බලනවා තමන්ගේ තියෙන කාමච්ඡන්ද ආදී නීවරණ ගැන සිතිවිලි ගැන බලන අවස්ථාව තමන්ගේ හිතට කාමච්ඡන්ද ව්‍යාපාද මේ ආදී නීවරණ තියෙනකොට තියෙනවා කියලා දන්නෝ නැති වෙනකොට නැහැ කියලා දන්නෝ නෝපන් නීවරණ ඇති වෙන විදිහටත් දන්නෝ ඇති වෙන නීවරණේ නැති වෙන ක්‍රමයක් දන්නෝ නැති වෙච්ච නීවරණේ නැවත නෝපදින ආකාරයට හිත තියාගන්න ආකාරයක් දන්නෝ අර මුලින් නිරීක්ෂකෙක් විදිහට අපට නැත්තා දැන් මේ ධම්මානුපස්සනාවේදී තමාගේ සතිය සහ නුවණ වඩාත්ම ශක්තිමත් වෙලා ඔහු තමාගේ හිතේ තියෙන කෙලෙස් සමග දැඩි සටනක යෙදෙන අවස්ථාවමයි. ඔහු කෙලෙස් දුරු වෙන ආකාරයට ඉතාම නුවණින් බලනවා. නීවරණ දුරු වෙන ආකාරයට බලනවා. ඒ දුරු වෙච්ච නීවරණත් නැවත හිතට නොනගෙනසේ ඔහු වඩාත්ම ස්ථාවරව තමාගේ ජීවිතය ගත කරනවා. ඊළඟට සඳහන් කරනවා ස්කන්ධ පංචකය ගැන. ඉති රූපං ඉති රූපස් සමුදයෝ ඉති රූපස් සත්තංගමෝ. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය දකිනවා. ඒව හට ගන්න ස්වභාවයක් දන්නවා. ආහාර නිසා රූපය හට ගන්නවා. නාම රූප නිසා විඥාන හට ගන්නවා. මේ ආදී කාරණා හු දකිනවා. ඒ රූප ආදී ස්කන්ධ පංචකය සත්‍ය පුද්ගලෙක් නෙවෙයි. හේතු ඇති කලී හටගෙන හේතු නැති වෙන උට නිරුද්ධන ස්වභාවයක් කියන එක දැන් ඔහු සිහියත් එක්ක දැන් නුවණෙහි ගැඹුරු ස්ථානයන් ස්පර්ශ කරමින් මේ ඉන්නේ. ඔහු ස්කන්ධ පංචකයේ සමුදේවය හොඳට දකිනවා. මෙතනින් නොනෙවති ළඟට ආයතන බලනවා. ඇස, රූපය, ඒ දෙක අරඹය ඇති වෙන චක්කු විඥානය. මෙන්න මේ ආදී කරුණු විශේෂයෙන් ඇස ආදී ආයතන, ඒ වගේම රූප ආදී අරමුණු ගැන හොඳට බලනවා. ඒ ආයතන පෙරපසුන වී හටගෙන නිරුද්ධන ආකාරය දකිනවා. හේතු ඇති කල්හි මේ ආයතන හටගන්නම හේතු නිරුද්ධ වීම මේක නිරුද්ධ වෙනවා. මෙන්න මේ අරමුණු සහ ඉන්ද්‍රියවල එකතු වීමෙන් යම් කිසි ක්ලේශයක් ඇති වෙනවා නම් ඔහු ඒකත් හොඳට දකිනවා. දැන් ඔහු සමස්ත ජීවිතයේම හැම පැත්තෙම සිහියෙන් නුවණින් බලමින් වාසය කරන අවස්ථාව. දැන් ඔහුට හොරා කිසිම දෙයක් කරන්න බෑ. ඔහු තමන්ගේ මේ සිත කය දෙකේ ඇතිවන සීලම ක්‍රියාකාරීත්වයන් පිළිබඳව ඉතාම අවධානයෙන් සිටින නිරේක්ෂකයෙක් වගේ ඉන්නවා. මෙන්න මේ අවස්ථාවට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සතිය හරියට ආරක්ක සාරතී කියලා සඳහන් කරනවා. හරියට බොහොම සේෆ්ටි ඩ්‍රයිවර් කෙනෙක් වගේ කියලා. බොහොම ආරක්ෂක රියදුරෙක් වගේ කියලා. බොහොම සුරක්ෂිත රියදුරෙක් එක්ක අපි ගමනක් යනකොට අපිට ලොකු හිතට සැනසීමක්. අන්න ඒ වගේ තමයි දැන් අපි අපේ හිතට පිළිසරණක් ඇති කරගෙන අපි අපේ හිතට සතිමත් බව එකතු කරලා අපි ආරක්ෂකයෙක් සමගයි දැන් මේ යන්නේ. යන ගම තවත් වේගවත් වෙනකොට අර නීවරණ ස්කන්ධ ආයතන අපි බලලා ඊළඟට අපි අපේ හිතේ දැන් සතිය ආදී බොජ්ජංග ධර්ම වර්ධනය වෙනවා. අර සති සාමාන්‍ය සතියෙන් පටන් අරන් සති නිමිත්තෙන් ආරම්භ කරලා අපි ටිකෙන් ටික දියුණු කරගෙන ආපු සතිය සති ඉන්ද්‍රිය සති බල බවට පත් වෙලා ඒක දැන් බොජ්ජංගයක් බවට පත් වෙලා තියෙන තුනේ දැන් සමස්ත ජීවිතයේම ක්‍රියාකාරීත්වයේම නිවන නැමැති මාවතට දැන් අපි බැසගෙන ඉන්නේ. විරාගනිසිතං නිරෝධනිසිතං විවේකනිසිතං කියලා සඳහන් කරනවා. විවේකයට බර වෙච්ච, නිරෝධයට බර වෙච්ච නිවන අභිමුඛ කරගෙනයි දැන් මේ සතිමත් බව වඩන්නේ. දැන් ඔහුට අර සතිය, සති ඉන්ද්‍රිය, සති බලය දැන් සති බොජ්ජංගය බවට පත් වෙනවා. ඔහු දන්නවා දැන් තමන්ගේ හිතේ සති සම්බොජ්ජංගය තියෙනවා. ඔහු නෝපං අකුසල් දුරු කරන්නට, උපං අකුසල් බැහැර කරන්නට අප්‍රමාදීව ක්‍රියා කරනවා. අන්නේ සති සම්බොජ්ජංගේ නිසාම ධම්මවිජය සම්බොජ්ජංගේ වැඩෙනවා. ඔහු දැන් සිහි කරන්නේම ධර්මකාරණ. විරිය වීර්ය ඇති වෙනවා. ඒ වගේම සිතේ සතුට ඇති වෙනවා. ඒ වගේම පස්සද්ධිය හට ගන්නවා. ඒ කියන්නේ තමන්ගේ චෛතසික ධර්මවල සැහැල්ලු භාවය ඇති වෙනවා. සමාධිමත් භවයෙන් එන්නම තහවුරු වෙනවා. ඒ වගේම මේ නිවන් මාගයේදීම ඔහු හේතුඵල ධමෙහි නිරෝධය දකිනකොට ඔහු යහපත් විදියට උපේක්ෂාවට පත් වෙනවා. මෙන්න මේ සති ධම්මවිජය ආදී මේ බෝධිපාරසික ධර්මවල තියෙන බොජ්ජංග ධර්ම වඩන කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ තමන්ගේ සියලුම ක්‍රියාකාරීත්වයන් සිහිය විතරක් නෙවෙයි ධර්මඥානය, සතුට, වීරිය, සමාධිමත් බව, උපේක්ෂාව මේ සියල්ලක්ම නිවන පැත්තට යොමු කරපු කෙනෙක් බවට පත් වෙලා දැන් මේ ඔහු ඉන්නේ. ඒ විතරක් නෙවෙයි ඊළඟ පියවරින් දක්වනවා ඔහු චතුරාර්ය සත්‍යයත් නුවණින් දැන් දකිනවා. මුලින් සුතමේ ඥාණයෙන් අසා දැනගත්තු දුක්ඛාරේ චතුරාර්ය සත්‍ය දුක මේකයි කියලා සංකීර්තේන පංච උපාදානස්කන්ධා කියන දුක හොද දකිනවා. ඒ වගේම වඩා ගැඹුරට ගිහිල්ලා අර විඥාන චර්යා විදිහට මුලින්ම ඇතිවෙච්ච ස්කන්ධ පංචකයේ සමුදය දුක සත්‍ය විදිහට දකිනවා. ඒ වගේම මේ දුක ඊළඟට දුක සමුදය විදිහට නන්දි රාගය නැත්තම් තමයි ස්කන්ධ පංචකයට දෙන ආසාව දකිනවා දුක සමුදය විදිහට. වෙනත් විදිහකින් කියනවා නම් ස්කන්ධාසාදී ඉන්ද්‍රිය වලට විඥාන ඇති වෙනකොට ඒ විඥානය තුලින් තව දුරටත් ඇති වෙලා ඊළඟට සම්පස්සය ආදී වේදනා ආදී විතක්ක විචාර ආදී කරුණු ගානක එකතුවෙන් මේ දේවල්ට තියෙන ආසාව ඇස රූපය විඥානය ඒ වගේම චක්කු සම්පස්සය චක්කු සම්පස්සය වේදනා රූප සංඥා රූප සංචේතන ඒ වගේම රූප තෘෂ්ණා විතක්ක විචාර ආදී වශයෙන් යම් දෙයකට ආසාවක් කළා නම් මෙන්න මේ ආසාවයි දුක සමුදය කියලා දකිනවා. අන්නේ දෙයට මාසාව නැති කිරීමයි දුක නිරෝධය කියලා දකිනවා. ඒ වගේම ආරස්නිංග මාර්ගයත් නැවත උ දකිමින් දැන් මේ චතුරාර්ය සත්‍යයත් ධම්මානුපස්සනාව විදියට දැන් මේ වඩන අවස්ථාව. මෙහි ප්‍රතිඵල විදියට අර සංඥා සංඛාර දෙකත් ඒ දෙක මත න සංඥාවන්තං වාත්තානම් ආදී වශයෙන් සඳහන් කරපු විදියට මේ සංඥා සංඛාර දෙක මතත් ආත්මයේ ගොඩනගාගෙන අවිද්‍යාවෙන් බලන ක්‍රමයේ ටිකෙන් ටික අඩු වෙනවා. මෙන්න මේ පින්නතුණි අපි මේ සඳහන් කළේ කයේ කයනුව බැලීමත් වේදනාවන්හි වේදනානුව බැලීමත් සිතේ සිතානුව බැලීමත් ධර්මතාවයන්හි ධර්මතානුව බැලීමත් වාසය කරන මෙන්න මේ සතර සතිපට්ඨානයයි අප මේ සාකච්ඡා කළේ. පින්නතුණි මෙහිදී මොකද වෙන්නේ? මෙයින් ලැබෙන ටිකෙන් ටික අපට ලැබෙන අවබෝධය තමයි යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති එවං කන්දේසු සන්තේසෝ හෝති සත්වෝති සම්මුති. රතයක ප්‍රෝදාදී මේ දේවල් එකතුනාට පස්සේ අපි රතය කියලා සම්මුතියක් තියෙනවා. නමුත් ඇත්තටම නියම රතයක් කියලා දෙයක් නැහැ. අන්න ඒ වගේ තමයි රූපාදී ස්කන්ධ පංචක එකතු වෙච්ච තැනදී සම්මුති ලෝකයේදී අපි සත්‍යය කියලා ගත්තට මේ ස්කන්ධ පංචකේ හැර සත්‍යයක් වශයෙන් ගන්න නිත්‍ය සපාත් මොදියක් නැහැ කියන අවබෝධයටම වෙනවා. පින්නොතුනි බලන්න. අර අපි ඊටම සරල දෙයින් පටන් ගත්තෝ. සති නිමෙත්තෙන් පටන් අරගෙන වර්තමාන මොහොතේ සිහිඳින් මේ පටන් ගත්තෝ අපි ජීවිතය කරපු යහපත් දේ සිහි කරලා අවසානයේ අපි සතර සතිපට්ඨානෙම වැඩෙන ආකාරයට අපි ජීවිතේ සකසා ගත්තෝ ආකාරය බලන්න. ඇතැම් කෙනෙකුට පුළුවන් දක්ෂණං ආනාපාන සති භාවනාවම දිගටම මේ ක්‍රම 16ම වැඩෙන ආකාරයට සතර සතිපට්ඨානෙ වැඩෙන ආකාරයට භාවිත කරන්න. පින්නතුනේ හැමනෝතින් අපි වඩාත්ම දක්ෂයි මුලපටම්ම අපට පිරිසිදු චිත්තචෛතසික දෙකක් තමයි අපට දිගටම සිහි කරන අවස්ථාව ලැබෙන්නේ. මොකද මේ අවස්ථාවනෙට අපි වඩාත්ම ධර්මයේ පැත්තට යොමු වෙලා සාමාන්‍ය සමත කමටහනකින් හිත දියුණු කළා නීවරණ හුඟක් දුරට අඩු කරගෙන ඉන්න කෙනෙක් තමයි ආනාපාන සතිය ඔස්සේ සිත දියුණු කරලා අවසානයේහි අනිච්ඡානුපස්සේ විහෙරති අස්සස සාමීති සිකති පස්ස සාමීති සිකති ආදී වශයෙන් දැක්වෙන විදිහට ඒ ආනාපාන සතියම උපයෝගී කරගෙන අපට සතර සතිපට්ඨානෙම වඩන්න පුළුවන්. භාගතුන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේහි ආනාපාන සති සූත්‍රය දේශනා කරන්නේ ඒකයි. යම් කිසි කෙනෙක් මේ එකම දහමක් වඩනවා නම් ඔහුට දහම් හතරක් වැඩෙනවා. ඒ දහම් හතර තුල පිහිටලිනකොට දහම් හතක් වැඩෙනවා. දහම් හතක් වැඩෙනකොට තවත් දහම් දෙකක් සාක්ෂාත් වෙනවා කියලා. මොකද මේකම දහම. ඒ තමයි ආනාපාන සතිය කියන එකම ධර්මතාවය. ආස්වාස ප්‍රස්වාසය කියන මෙන්න මේකම භාවනා කමඨහන තුල හිට පිහිටවාගෙන ඉනකොට ඔහුගේ සතර සතිපට්ඨානෙ වැඩෙනවා. ඒ වගේම සතිය ආදී බොජ්ජංග ධර්ම වැඩෙනවා. එහි ප්‍රතිඵල විදියට විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරනවා කියලා. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ අපට සම්පූර්ණම අපේ ජීවිතයේ සතුට ලබා දෙන ධර්මයක්. අපිට මේක නිතිපතා පුරුදු කරන්න පුළුවන් වුණොත් පින්නතුනි අපි මේ දිනදා විඳින දුක් රැසකින් අපට නිදහස් වෙන්න පුළුවන්. අපි බාහිර සම්පූර්ණ මේ දුක් සමුදාය අපේ හිත අවිද්‍යාවත් අසීහියත් අහිංසෝ මනසකාරයත් නිසා අපි ගොඩනගාගත්තුවා. ඒ නිසා නිතර සිහිය දිනු කරන්න පුරුදුනාට පස්සේ අපි අපේ ජීවිතයේ යහපත් දේවල් සිහි කිරීමෙන් ආරම්භ කරපු අපි එතනින් නොනවති අපි අවසානයේදී අපට සිහි කරන්න තියෙන්නේ හැම මොහොතෙම තමා හුස්ම ගන්න පිටකරන හැම මොහොතෙම තමන්ට සිහි වෙන්නේ තමා කුමන අත්දැකීමක් ලැබුණත් ලැබුණේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයක් මේක හටගෙන නිරුද්ධ වුණා කියලා තමා දකිනවා. සතර සතිපට්ඨානේ වැඩීමේදී එක එක ස්කන්ධ වෙන වෙනම අපි මෙනෙහි කළත් ඒ දියුණුවේ ප්‍රතිඵලයක් ඉදියට අපට අවසානයේදී අපි ඇසෙන් රූපයක් දැක්කත් කනෙන් ශබ්දයක් ඇහුවත් නාසයෙන් ගඳ සුවඳක් වින්දත් දිවෙන් රසයක් වින්දත් කයින් පහසක් ලැබුවත් ඉතින් අරමුණක් දැනගත්තත් අපි දන්නවා මේ සිද්ධවන්නේ ස්කන්ධ පංචකයක හට ගැනීම. මේක දිගට තියෙන දෙයක් නෙවෙයි. මේක මේ මොහොතේ මනසේ ස්වභාවය අනුව ආයතන වලට අනුරූපව ඇති වෙච්ච මේ ස්කන්ධ පංචකය මෙතනම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. දකින්න දකින්න නිරුද්ධ වෙච්ච රූපය ගැන අපේ තියෙන ඇලුම අඩු වෙනවා. අපි යම් කිසි විදියක දුකක් වේදනාවක් විඳිනවා නම් ඒ විඳින්නේ තමන්ගේ තියෙන අනුනකම නිසා නේද? නිරුද්ධ වෙච්ච රූපය ඇති දෙයක් හැටියට ගත්තු නිසා නේද කියලා තමා දකිනවා. දකින්න දකින්න තමන්ට සතිපට්ඨාණයෙන් බැහැර යන හිතෙන්නේ. සතිපට්ඨාණයෙන් බැහැර ගියපු හැම වෙලාවෙදීම තමා ආර්ය ශ්‍රාවකෙක් විදියට ඒක බලන්නේ. අට්ඨියති හරායති jigucchati තමා දුකටපත් වෙනවා, ලැජ්ජාවට පිළිකුලටපත් වෙනවා. අනේ මගේ හිත මේ බුදුහාඳුරන්ගේ බුද්ධ විෂයෙන්, පිතෘ විෂයෙන්, බුදුහාඳුරන්ගේ සේවණෙන්, බුදු කුටියෙන් මා බැහැරුණා නේද? මා මරුවාගේ වසඟයට ගියා නේද? මා දුකටපත් වුණා නේද කියලා නැවත වහාම තමන්ගේ හිත මේ සතර සතිපට්ඨානය තුළට ගන්නවා. අවසානයේ තමන් ස්කන්ධ පංචකයේ සමුදියය බලනවා. බලන්න බලන්න පින්නතුනි අර කලින් තිබෙච්ච මානසික පීඩා අඩු වෙනවා. අපට හැම මොහොතෙම කරන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවා. අපේ ජීවිතේ පාළුවක් කියලා දෙයක් නැහැ. අපි බාහිර අයගෙන් සතුට හොයාගෙන යන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. අපි විවේකයට කැමති වෙනවා. අපි කතා බහ කරන දේත් හොඳට සිහින නුවණින් අපි කරනවා. ඒ විතරක් නෙවෙයි. අපි මේ ගමන සාර්ථකව ඉක්මනට ඉදිරියට යන්න නම් අපි දන්නවා අපි විතරක් තනියෙන් මේක යන්න බෑ. අපේ යුතුයකම් අපි මැනවින් කරන්නට ඕන. ගෙදරක ඉන්නවා නම් ඒ ගෙදර යුතුයකම් ටික කරන්නට ඕන. ඉරකේ ආරක්ෂාවක් කරනවා නම් ඒ යුතුයකම් ටික කරන්න ඕන. දරුවන් වශයෙන්, දෙමව්පියන් වශයෙන්, ස්වාමි භාර්යාවන් වශයෙන් අපට කරන්න තියෙන යුතුයකම් මැනවින් කරොත් තමයි මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්න පුළුවන් කියන කරුණ තමා හොඳට දන්නවා. ඇයි තමා කලින් සිඟාලෝවාද සූත්‍රය අහලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි. කරණීය මෙත් සූත්‍රයේ තියෙන ගුණාංග එන්නම තමා දිනු කරගන්නවා. ඍජු ගති ආදී ගුණාංග, ඒ වගේම නුවණ නැත්තන් නිග්‍රහ කරන සුළු හොවරදක් නොකර සිටීම, මෛත්‍රිය, මෙන්න මේ වගේ ගුණාංග දිනු කර ගනිමින් තමයි මේ ගමන් මගේ යන්නේ. යන්න යන්න පින්නතුනි තමා බාහිරට යැපෙන ගතිය, බාහිරට ආවරණ වෙච්ච ගතිය ටිකෙන් ටික අඩු වෙලා නිතරම තමන්ගේ අභ්‍යන්තරය බලන කෙනෙක් බවට පත් වෙනවා. වෙනද බාහිර පුද්ගලයන්ගෙන් බලාපොරොත්තු වෙච්ච කීර්ති ප්‍රශංසා ඇගයීම් ඒ බලාපොරොත්තු ටිකෙන් ටික අඩු වෙනවා. ඇයි තමන්ට ඊට වඩා ලොකු බලාපොරොත්තුවක් තමන්ගේ ජීවිතේ ලැබිලා තියෙනවා. තමන්ට ලොකු උත්සාහනයක් සතුටක් ලැබෙනවා. මේ පංච උපාන ස්කන්ධයෙන්ම ති මහා බර ටිකෙන් ටික බිමින් තියෙන බාහිර නික්කේප පුද්ගලෙක් බවට පත් වෙනවා. බාහිර මත නොයෙපෙන ස්වාධීනත්වයේ දිනු වෙන නිදහසට පත්වන විමුක්තියට පත්වන කෙනෙක් බවට පත් වෙනවා. මේක තමයි බුදුදහමෙන් සඳහන් කළ තියෙන සැබෑ විමුක්තිය බවට පත් වෙන පිණතුණි. මේ ධර්ම මාර්ගය අපි අප්‍රමාදීව අඛණ්ඩව ඉන්නවා නම් තමයි මේකේ ප්‍රතිඵල දකින්න පුළුවන්. මේක දවස් දෙකක් කරන දෙයක් නෙවෙයි. මේක විහාරස්ථානයට ආපුලාට විතරක් කරන දෙයක් නෙවෙයි. මේක පොහෙට සිල්ගත්තු දවසට විතරක් කරන දෙයක් නෙවෙයි. මේක බණහන වෙලාවට විතරක් කරන දෙයක් නෙවෙයි. මේක පිණතුණි ප්‍රතිඵල ලබා ගන්න නම් තමා උදෑසන අවදිච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යනකම්ම මේ ඔස්සේ අඛණ්ඩව තමාගේ දිව්‍ය මඟ සකසා ගන්නට ඕන. ඒ ප්‍රතිඵල වශයෙන් රාත්‍රියේ නිින්දෙදි තමන්ට තමා ධම්මානුපස්සනාව වඩන කෙනෙක් බවට පත් වෙනවා. ධම්මවිජේ සම්බොජ්ජංගේ සහිත කෙනෙක් බවට පත් වෙනවා. හැම වෙලාවෙම සිහිය නෝණින් ගත කරනවා. පින්නතුණි මෙන්න මේක තමයි අපි සන්තක දේවල් අත්හැරලා යන මොහොතෙහි, ඒ වගේම අපි ප්‍රියමනාප දේවල් වලින් වෙන් වෙන මොහොතෙහි අපට එන දුක් පීඩා වලින් නිදහස් වෙන තියෙන මාවත. ඒකයි බුදුහමන දේශනා කළේ අත්ථ දීපා භික්ඛවේ විහෙන කත සරණාන අඤ්ඤ සරණා. තමන්ගේ හිත පිළිසරණ කරගෙන ඉන්න වෙනත් පිළිසරණක් නැහැ. ධම්ම දීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණාන අඤ්ඤ සරණා. ධම පිළිසරණක් කරගෙන ඉන්න වෙනත් කිසිම පිළිසරණක් නැහැ අපට. ඔබ දන්නවා මේ කාලේ ලෝකය කොයිතරම් අසරණ වෙලාද. ලෙඩ විඳින අවස්ථාවේදී අන්තිම අවස්ථාවත් තමන්ගේ ඥාතියෙක් බලන්න බැරි මොහොත් විදියට බොහෝ දෙනා දුකට පත් වෙච්ච මොහොතක්. පින්වතුනි අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවකයන් වශයෙන් අපිට ලොකු රැකවරණයක් අපි ලබාගෙන තියෙන්නේ. ඒ රැකවරණය තමයි මේ සද්ධර්මය මෙන්න මේ සතර සතිපට්ඨාන තුල වාසය කිරීම. නිතරම සිහියෙන් නුවණින් ඉන්න, නිතරම සති නිමිත්තේ හිත තියාගෙන තමාගේ අයින් කරන දේවල් වේදනා සිත සිතුවිලි ගැන නිරතුරුව අවධානයෙන් අවබෝධයෙන් ඉන්න. ඒ ප්‍රතිඵලය, එහි අග්‍රඵලය හැම මොහොතෙම මේ රූපාදී ස්කන්ධ පංචකෙහි සමුදේවැය හට ගැනීම, නිරුද්ධ වීම, දැකීම. ඒ දැකීමේ ප්‍රතිඵලයක් විදිහට කෙලෙස් නිරුද්ධ කිරීම ධර්මතාවයක් විදිහට සිද්ධ වෙනවා. ඒක අපිට 아무තෙම ප්‍රාර්ථනා කරන්න දෙයක් නැහැ. අපි අඛණ්ඩව මේ ධර්ම මාර්ගයේ ඉන්නවා නම්, ඒ වගේම අඛණ්ඩව කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින් ධර්ම ශ්‍රවණය කරමින් සම්මා දිට්ඨියේ වඩ වඩාත්ම නිර්වෝල් කර ගන්නවා නම්, නාම රූප විඥාන දෙක නියම විදිහට අපි අවබෝධ කර ගන්නවා නම්, එපමණට අපට ධර්ම මාර්ගය ඉදිරියට යන්නට පුළුවන්. ඒ ඉදිරියට යාමත් එක්කම ඇතිවන ආධ්‍යාත්මික සුවය නිසා අපට වඩ වඩාත්ම වේගෙන් වීරිය ඇති වෙලා ධර්ම මාර්ගය ඉදිරියට යන්නට මේ අපේ ගමන් මඟ අපට හේතුවක් වෙනවා. ඉතින් මේක තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු සැබෑ නිවන සැනසෙන මාවත. මෙහි ප්‍රතිඵල විදියට අපට වේරිනේසු අවේරිනෝ, වේරිනේසු මනුස්සේසු විහරාමා වේරිනෝ. මෙන්න අපේ දක්ෂතාවයේ ලෝකයේ බොහෝ දෙනා අනිත්‍යයට වෛර කරමින් අමනාපයෙන් ඉන්නේ. ඒ වෛර කරමින් අමනාපයෙන් ඉන්න ලෝකයේ අපට වෛර නොකරලා ඉන්න පුද්ගලයන් බවට, මෙත් සිතක් සහිත පුද්ගලයන් බවට පත් වෙන්නට පුළුවන්. ආතුරේසු මනුස්සේසු විහරාමා අනාතුරා. ලෝකයේ බොහෝ දෙනෙක් මානසිකව ලෙඩ්ඩු, මානසිකව වේදනාවලින් ඉන්න අය, මානසික රෝගවලින් ඉන්න අය. අපිත් මේ සතර සතිපට්ඨානයෙන් බැහැර වෙච්ච මොහොතේ අපිත් ඒ විදිහටම තමයි ඉන්නේ. ඒ නිසා අපි මානසික රෝගවලින් නිදහස් වෙන මොහොත තමයි සතර සතිපට්ඨාන තුල වාසය කරන මොහොත. ඒ නිසා අපි මානසික රෝග දුරු කරපු අය බවට පත් වෙමු. ඒ වගේම උස්සකේසු අනුස්සකා. ලෝකේ බොහෝ දෙනෙක් ඇස් කන්න ආසාදී පිනවනට රූප ශබ්ද ආදී පසුපස හඹා යන ලෝකෙක අපි ඉන්නේ. අන්න එවැනි ලෝකෙක රාගය පිටුපස්සෙන් නොයන විරාගී පුද්ගලයන් බවට පත් වෙනට බුදුරජාණන් වහන්සේ අපට මේ සතිපට්ඨානයෙන් මඟ පෙන්වනවා. ඒ නිසා පිනතුනි සතිය නිමිත්තෙන් ආරම්භ කරලා යහපත් දේවල් සීකල්ලා සමත කමඨහනක් ජීවිතේ පුරුදු පුහුණු කළා සතර සතිපට්ඨානය තුල අඛණ්ඩව වාසය කිරීමේ ප්‍රතිඵලයක් විදියට නිස්කන්ධ පංචකයේ සමුදිවැය දකිමින් අපි ටිකෙන් ටික මේ දුකෙන් නිදහස් වෙන මාවතේ ඉදිරියට ගමන් කරමු. ඒ ගමන් මාර්ගය වඩා සාර්ථක වෙන්නට ඒක අතකින් අපට දානය වැදගත් වෙනවා, සිල්වත් බව වැදගත් වෙනවා. ඒ වගේම මෛත්‍රී සාගතව අනිත්‍ය සමග වාසය කිරීමත්, අපසතු යුතුයකම් මනවින් ඉටු කිරීමත්, අප වටා පිටාවින් ණයටත් සහනය සලසා දෙමින් ඒ ඇගේ සිතේ තියෙන බරත් ටිකෙන් ටික අඩු කරමින් එහෙටත් යම් සීදීකින් පිටක් වෙමින් අප මේ ගමන ගියෝතින් වඩාත්ම සාර්ථකව ශක්තිමත්ව මේ ගමන ඉදිරියට යන්නටත් මේ උතුම් සම්බුද්ධ ශාසනය තුළදීම උපරිම වශයෙන් ආධ්‍යාත්මික ප්‍රතිඵල ලබා ගන්නටත් අපට මේ ගමන් මඟ හේතුවක් වෙනවා. ඒ නිසා එක අතකින් සතිපට්ඨානය වඩන ගමන් අනෙක් අතින් සතිපට්ඨාන භාවනා විදියට සමුදේවය දකිමින් අනිත් පැත්තෙන් සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදා විදියට සම්මා දිට්ඨිය පෙරටුවට ගත්තු ආරස්නික මාර්ගය මනවින් තේරුම් අරගනිමින් විද්‍යා විමුක්තිය සාක්ෂාත් කර ගැනීම දක්වා නැත්තම් මේ හේතුඵල ධර්ම පිළිබඳව නුවණත්, ඒ වගේම මේ නුවණින් ඇතිවන අවිද්‍යාවෙහි නිරෝධයත් දකින අවබෝධ වෙන අය බවට පත්වෙමු මේ ධර්ම මාර්ගයේ ගමන් කරමින්. ඉතින් ඒ සඳහා හේතු වන විදිහේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන දේශනාවක් මේ සම්බුද්ධ ශාසනයේ තියෙන සීලම ගුණධම් වැඩෙන ආරක්ෂක භූමිය වෙත දැක්වෙන, පিত্র විෂය වශයෙන් දැක්වෙන, බුද්ධ විෂය වශයෙන් දැක්වෙන සතර සතිපට්ඨානයයි අප අද මේ සාකච්ඡා කළේ. ඒ සතර සතිපට්ඨාන තුළ ඉන්නකොට අපට සතර ඍද්ධිපාද, සතර සම්‍යප්පදාන වීරිය, ඒ වගේම ඉන්ද්‍රිය බල, බොද්ධංග, ආරස්නික මාර්ගය ආදී මේ අනිත් අගනා මිනිමුතු බඳු ගුණධම් අපේ ජීවිතය තුළ තීන වෙනවා. ඒ පමණට පින්නතුනේ අපේ ජීවිතේ වටිනාකම වැඩි වෙනවා. අපේ ජීවිතේ වටිනාකම වැඩි වෙනවා කියන්නේ අපි හිතන විදිහේ වටිනාකම වැඩි වෙන්නට ඕන. අපි බාහිර බඩමුට්ටු තිබුණට, ඉහළ අධ්‍යාපනයක් ලැබුවට, උසස් රැකියාවක් ලැබුණට අපි වටිනා පුද්ගලයන් වෙන්නේ නැහැ. අපි වටිනා පුද්ගලයන් වෙන්නේ අපි කොයිතරම් ඉහළ මට්ටමෙන් හිතනවද? ලෝකයේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ දිහා දැකපු ආකාරයෙන්, සරියුත් මොගලන් ආදී නික්ලේශී මහරහතන් වහන්සේ ලෝකයේ දැකපු විදිහෙන් ඒ ඇසින් අපි දකින්නට අපේ ඇසත් පුරු කරගත්තු පමණටයි අප වටිනා පුද්ගලයන් බවට පත් වෙන්නේ. ඒ නිසා ඒ වටිනාකම අපට පමණක් නෙවෙයි, අපි ජීවත් වෙන සමාජයට වටිනාකමක් ලැබෙනවා. අපේ අම්මට තාත්තට වටිනාකමක් ගෙන දෙන්නක් වෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ සද්ධර්මය ඉතුරු කරපු මහරහතන් වහන්සේලාට, මේ සද්ධර්මය ලෝකෙට දායාද කරපු ධර්මස්වාමී වූ බුදුරජාණන් වහන්සේට අප ඉහළින්ම කෘතගුණ සැලකීමකුත් වෙනවා. අප මේ ධර්ම මාර්ගය ඉදිරියට ගමන් කිරීම. ඉතින් ඒ සඳහා ඉදිරියට යන්නට අද අප මේ සාකච්ඡා කරපු මේ සූත්‍ර, මහා සතිපට්ඨාන සූත්‍රය, විභංග සූත්‍රය ආදී මේ සූත්‍රයෙන් ලබාගත් අවන ශාස්ත්‍රණ සහිතව ඔබට ලැබිලා තියෙන අත්පත්‍රිකාව හොඳට කියවලා තවත් දැනුම දිනු කරගෙන තමන්ගේ ජීවිතයේහි සිහියෙන් නුවණින් ඉන්න වේලාව ටිකෙන් ටික වැඩි කරගන්න. ඒ සිහියෙන් නුවණින් ඉන්න හැම වෙලාවෙම හිතන්න, මා ඉන්නේ බුදුරජාණන් වහන්සේ සමග බුදු සෙවණෙහි බුදු කුටියේ ඉන්න කෙනෙක් කියලා හිතලා හුඟක් සතුටටපත් වෙන්න. ඒ ගමන් මඟ වඩා වඩාත්ම දියුණු කරගන්නට අපි දින දින උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා. මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් හේතුයෙන් අපරමෙන් මියගිය ඥාති හොද මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා. ඒ වගේම පින් කැමති දෙවියනුත් මේ පින් අනුමෝදන්ව දෙවියන්ගේ දිවිසුර වර්ධනය කරගන්නා ගමන් මේ මුළු ලෝකයත් සම්බුද්ධ ශාසනයත් රැකදෙත්වා. මේ උතුම් පුණ්‍ය ධර්මයන් හේතුයෙන් ඔබ හැම දිනාටම මෙලොව යහපත, සසර ජීවිතයේ සුවපත් භාවයත්, ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.